2013 වසරේ දෙවෙනි මාසේ 9 වෙනිදා සෙනසුනාදා අද භාවනා වැඩසටහන. අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ හිතේ සැනසෙල්ල. ජීවිතේ මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරලත් බලාපොරොත්තු වෙන්නේ හිතේ සැනසෙල්ල. ඒකටම තමයි දහමේ නිවන කියලා කතා කරන්නේ. ඒකටමයි හැමෝටම ඒක අවශ්‍යයිනේ. නම් මෙතෙන් ආපු පින්නතුන්ට කාට හරි තියෙනවද අදහසක් මෙන්න මේ தത്വෙට ගියාම හිතේ සැනසෙල්ලක් තියෙයි කියලා මේ භෞතික ලෝකයේ තුල? කුඩා කාලේ අපිට තිබුණ අදහස් මේ මට්ටමට ගියාම සැනසෙල්ල හම්බ වෙයි කියලා. අපි මේ මට්ටමට ආවා. ආවට පස්සේ මොකද දැනුනේ? එතන සැනසෙල්ල නෑ කියලා. කාර් එකක් නැති කාලේ හිතුවා කාර් එකක් ගත්තාම ආඩම්බරයි කියලා. ටිකක් කල් පාවිච්චි කරනකොට ඒකේ ඇදී නැතුව ගියා. ගියක් රස්සාවක් නැතුව ඉන්න කාලේ හිතුවා රස්සාවක් ලැබුණා මම ලොකු මිනිසෙක් වෙයි කියලා. රස්සාවක් හම්බුණාට පස්සේ ඒකට යන එක කරදරයක් වගේ දැනුණා. ඒකේ ලොකු ගමක් දැනුන්නේ නෑ. ඒ වගේ තමයි ජනාධිපතිකම ගත්තත් ඔච්චරයි. ඒ මිනිස්යයි වෙනුවෙන් විඳපු දුක ඒකෙන් ලැබෙන ප්‍රශංසාවට ගෞරවයට වඩා වැඩි. ඊටත් වඩා අවසානයේ තමන්ට කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා දැනුණාම ඒ සංවේගය තවත් වැඩි. ඒ නිසා තුඹසක් තනන වේක් නොවි ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්න ඕන. එහෙන් අදහස් කරන්නේ ධර්ම අවබෝධය කරගන්න උනන්දු වෙන්න ඕන. අන් සියලුම කර්තව්‍යයන් වලට වඩා මේ සියලු මිනිස්සු ධර්ම අවබෝධය කියලා කියන්නේ දැන් බුදුදහමේ යථාර්ථය හැටියට ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ අපි මැරෙනවයි කියන එක යථාර්ථය කියලා හිතන් ඉන්නවා. මොන උදාහරණයක් වැරදිච්ච තැන්. ඊළඟට මේ ශරීරයේ 23 කුණපයක් තියෙනවයි කියන එක යථාර්ථය කියලා හිතනවා. ඊළඟට මේවා පිළිගඳයි කුණුගඳයි පිළිකුල් කියලා හිතන එක යථාර්ථය කියලා හිතාගෙන ඉන්නවා. මේ ශරීරය ඇටකටු තියෙනවයි කියලා හිතන එක යථාර්ථය කියලා හිතනවා. ඒක යථාර්ථය නෙමෙයි. ඒක උදාර්ථය. ඒක අපිට පේන්න තියෙන දේවල්නේ. පේන්න දින දේවල් උදාර්ථ. ඒක ඇත්ත. ඒ සිද්ධිය ඇත්ත. ඒ වුණාට ඒක යථාර්ථය නෙමෙයි. උඩින් පෙනෙන අපිට මතු පිට අර්ථය. පේන්න තියෙන දෙයක් ඕක අලුතින් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඊළඟට මේ ජීවිතේ දුකයි කියන එක බුද්ධාගමේ කියලා හිතාගෙන ඉන්නවා. එහෙනම් බුදුහාමුදුරු කියලා දෙන්නේ ජීවිතේ දුකයි කියලාලු. චතුරාර්ය සත්‍යයෙන් එකක් තමයි දුක. එකයි. හැබැයි තව දෙන්නේ තුනක්. ඉතින් ජීවිතේ දුකයි කියලා තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ කියලා ඊට පස්සේ ඉතින් අපි මිනිස්සු වැඩක් නැහැ අවවා. කාල වැඳන්නේ නැහැ, ඇඳලා වැඳන්නේ නැහැ, ඒවල් දොරවල් හදලා වැඳන්නේ නැහැ කියලා. ඉතින් අපි මිනිස්සු පුරුදු වුණා. අඩියක් එහෙම දාලා සුගත ලෝනා සම්බුද්ධ රාජා කියාගෙන ඉන්න. මේ කිට්ටුවත් ওই ත්‍රිවිලර් වලින් ඇවිල්ලා අඩි ගහන කට්ටිය ඉන්නෝ. මං හොඳට අහගෙන ඉඳලා තියෙනවා කිව්වොත් කියන්නේ බුදුගුණ සින්දුව. හොඳට අඩිය ගහුවට පස්සේ කියන්නේ බුදුගුණ සින්දුව. මම මේ කල්පනා කළා මේ උඩු මහලට ඇහුණ මට එක්තරා ඈත ප්‍රදේශයක් තියෙන ඉතින් ඇවිල්ලා කට්ටිය සෙට් වෙනවා. හයියෙන් කියන අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදුහාමුදුරනේ කියලා හයියෙන් කියන. ඉතින් මම්ම කල්පනා කළා ඇයි මේ මිනිස්සු බුදුගුණ සින්දුවක් තෝරගන්නේ කියලා. ඒකට හේතුව ජීවිතේ දුකයි කියලා කියලා තියෙනවයි කියලා හැඟෙන නිසාද විය හැකි. එහෙම නැත්තම් මෙච්චර මොකද මෙහෙම අනිත් එක ජීවිතේ දුකයි දුකයි කියලා මිනිස්සෙකුට නිතරම මානසිකත්වයක් හැදීෙන් තෙරපුවොත් එහෙම මේ මිනිස්සයා අසුභවාදී චින්තනයකට පාත්‍ර වෙනවා. එනිසා මේ සිංහල ජාතියත් බුද්ධාගමත් වෙනසීමට හේතුව ඍණාත්මක සංකල්පයක් බුද්ධාගමී කියලා සමාජගත වීම. මම මේ ටික ආරම්භයේ කියන්නද මේ ටික ඔක්කොම පසුබිම. මේ පසුබිම එන්න ඕන මේ අලුත් කට්ටියට එක්ක ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ජීවිතේ දුකයි කියන එක නෙමෙයි. දුකට හේතුව දුකයි කියන්නේ මොකක්ද? දැන් තමන් ළඟ තියෙන දේවල් තමන් විමසුම් බුද්ධියෙන් බලන්න ඕන. දුකයි කියන්නේ මොකක්ද? හැඟීමක්. දුක්බර හැඟීමක්. සතුටයි කියන්නේ මොකක්ද? ප්‍රීතිජනක ප්‍රසාදනීය හැඟීමක්. ඔය හැඟීම් පෙරලි පෙරලි වෙනස් වුනේ නැද්ද මේ දක්වාම ජීවිතේ? වෙනස් වුණා. අපි දුක් බර හැඟීම් වලින් ජීවත් වුණා. අපි බොහොම ප්‍රීතිමත් සතුටුදායක හැඟීම් වලින් ජීවත් වුණා. උපේක්ෂා සහගත හැඟීම් වලින් ජීවත් වුණා. මේ ඔක්කොම යථාර්ථයද? යථාර්ථය නෙමෙයි අපි ජීවත් වෙන මතු පිටාර්ථය. යථාර්ථය නෙමෙයි. යථාර්ථය නම් මේ දුක ඇතිවන්නේ කෙසේද? මේ සතුට ඇතිවන්නේ මහට කෙසේද? මේ උපේක්ෂාව ඇතිවන්නේ කෙසේද? මේ චින්තාමයන් හටගන්නේ කෙසේද කියන එක සොයන එකයි යථාර්ථය. එනිසා අපි මනසේ ස්වභාවයකට යථාර්ථය කියන්නේ නැතුව මනස හට ගැනීමට මූලික පාදක වෙන කාරණා සෙවීම තමයි යථාර්ථයේ සොයාය. ඒ කාරණේ මතක තියාගන්න ඕන. අනිත් එක බුද්ධාගමෙන් ඕනෝට වැඩි දේවල් හැම දෙයක්ම වැරදි වැරදි වැරදි කියලා අඳුන්වලා දුන්නට පස්සේ අපිට අනිත් කෙනෙක් තුල දකින්න තියෙන්නේ වැරද්දක්ම මිස වෙන දෙයක් දකින්න නැහැ. ඒ කියන්නේ බුද්ධාගමේ ඕනෝටත් වැඩි වැරදි වැරදි කියලා අඳුන්වලා දීලා වැඩි. ඒක බුදුහාමුදුරු කරපු වැඩක් නෙමෙයි. ඒක පසුකාලීනව නොයෙකුත් ඒවත් එක්ක පැටලිලා පැටලිලා ඇවිල්ලා ඒ ඔක්කොම කුණුබක් ඉදික නතර වුණා බුද්ධාගම ළඟට. ඒකයි. ඒක Hindu දහමේ සහ Jain ආගම් වල නොයෙකුත් දේවල් තිබිච්ච දේවල් මේකේ පැටලුණා. ඒකයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව හරි හෝ වැරද්ද වන්නේ ක්‍රියාව අනුව නොවේ. චේතනාව අනුවයි. ඒ නිසා හැම දෙයක්ම අපි වැරද්දක් හැටියට දකින්න ඕමනාව නැහැ. ඒ වැරද්දක් හැටියට දකින්න ඕමනාව නැහැ. ඉතින් එහෙම වුණොත් එහෙම සමාජයේ හරි ව්‍යාකූල මට්ටමකට පාත්‍ර වෙනවා. ක්‍රියාව අනුව වැරදි කියලා හිතන්න ගියොත් හරි ව්‍යාකූල මට්ටමකට පාත්‍ර වෙනවා. චේතනාව අනුව තමන්ගේ චේතනාවෙන් තමන්ට ලෝකයට අහිත පිණිස දෙයක් පවතිනොද ඒ දෙයි වැරදි. එහෙම නැතුව කිසි දෙයක් වැරද්දක් බවට පත් වෙන්නේ නැත. ඒක තමයි බුදුදහම. උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. අපේ අම්මා කෙනෙක් එංගලන්තයට ගියා. ගිහිල්ලා ඇවිල්ලා මට කෝල් කරලා කිව්වා හාමුදුරනේ එංගලන්තේ නම් ගියා මේ ඒ වුණාද එක ශික්ෂාවක් කැඩුනායි කිව්වා. මං අහුව මොකද්ද කියලා. ඒවා සුරාපානේ ශික්ෂාව කැඩුනායි කිව්වා. මං අහුව මොකද උනේ? නෑ සායින්හස මගේ ඇඟිලි අතපය ඔක්කොම හිරි වැටුණා, දිගාරින්න බැරි වුණා සීතලට. ඉතින් අපේ පුතා මේ මොනෝදෝ මද්‍රව්‍යයක්, මද්‍රව්‍යයක් කියලා කියන්නේ ඔය බ්‍රෑන්ඩ් ටික සීතියක් වගේ. ඉතින් වීදුරු කර දාලා බොන්න දීලා මේකම බොන්න ඇගේ තියෙන සීතල ගතිය නැති වෙයි කියලා. ඉතින් මං කිව්වා ඒක සුරාපානේ නෙමෙයි, ඒ වෙලාවට ඒක බෙහෙතක්, ක්‍රියාවනුව නෙමෙයි අම්මේ වරදක් වෙන්නේ, චේතනාවනු. මං කිව්වා මම ගියත් මාත් බොනෝ මට දුන්න නම් කියලා. ඒ වෙලාවේ හීතල දරා ගන්න බැරුව මෙහෙ වගේ මේ පුංචි නෝර එළිය හීතල නෙමෙයි තියෙන්නේ, ගල් ගැහිලා මැරෙන හීතලක් තියෙන්නේ. ඉතින් ඒක ගත්තාම තියෙනවා සිගරට්ටුවක් ඒ දැඩි හීතලේ බිව්වහම මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්න ටිකක් පහසු වෙනවා. එහෙට ගියොත් මාත් ඕක කරන්න ඕන, කරන්න උනොත් කරනවා, මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට බුදුදහම අපි හරියට තේරුම් කරගත්තොත් ජීවිතේ වෙනසුමට නෙමෙයි දහම සැනසුමට යොදා ගන්නවා. මම හිතන්නේ ලංකාවේ කට්ටියත් ඔය විදිහට බොන්නේ හීතලට වෙන්නේ නැති නේද? ඒ වගේ. ඉතින් ඔන්න බුදුදහමේ තියෙන මූලික සැකැස්ම. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම ගාථා ධර්මයකම නිවන් මඟ තියෙනවා. ওই නිවන් මඟ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට නෙමෙයි, ওই මුළු ත්‍රිපිටකයම මිනිස්සු දහසකට ලක්ෂයකට දේශනා කරේ එක එක තැන්වලදී. අපි එක්කෙනෙක් ඉගෙන ගන්න හදනෝ ලක්ෂයටම කියපු දේවල්. එදා හිටපු අය එක්කෙනෙක් ඉගෙන ගත්තේ ওই එක ගාථාවයි, එක සූත්‍රයයි. ඒ සූත්‍රයෙන් තමයි, ඒ ගාථාවෙන් තමයි මුළු ජීවිතේම එළිය කරගත්තේ. තේරෙනවනේ? එහෙනම් ඔබත් කනස්සල්ලටපත් වෙන්න එපා මං ගාත ගොඩක් දන්නේ නැහැ කියලා. ඒ වගේම හොඳට මතක තියාගන්න, ඒ ගාථා ශ්‍රවණය කරද්දි මේ අය මාර්ගඵලවලටපත් වුණා. ඇයි? නුවණ විහිදුවා, ඒ කරුණු කාරණා ස්වාධීනව විමසුම් බුද්ධියෙන් බැලීමෙන්. දැනට අපිට තියෙනවා නම් අනසකක් නෑ පොතේ තියෙන විදියටම පිළිගන්න ඕන කියලා. ඒක බුද්ධඝම නෙමෙයි. පොතේ තියෙන විදියට පිළිගන්න කියලා බුදුදහම කියන්නේ ඔබ ඔබත් එක්ක තර්ක කරන්න, වාද කරන්න, ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන තුරු ඔබ තර්ක කරන්න. දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක, මේ රටේ වැදගත් ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මදර, උන්වහන්සේත් එක්ක යංගිස සාකච්ඡාවක් කරද්දී උන්වහන්සේ කිව්වා ඒ කාරණේ ඔහොම නෙමෙයි මෙහිමයි කියලා. මීට වසර 10කට විතර කලින් මම උන්වහන්සේට කිව්වා, ස්වාමීන් වහන්සේ මට මේ විදියටනේ වැටහෙන්නේ, ඒ නිසා මම මේ තර්කයේ ඉන්නව, මටත් ඔය විදියට වැටහිච්ච දවසට මම ඕක පිළිගන්නවා. එතකම් මම මේ තර්කයේ ඉන්නවා. හැබැයි මම සත්‍යයට ඉඩ දීලා තර්ක කරනවා, සාකච්ඡා කරනවා, වාද කරනවා. ඒ වගේ තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගෙම ලෝකයක්, තමන්ගෙම දාර්ශනික පද්ධතියක් තමා තුළ නිර්මාණය වෙන්න ඕනේ. ඒව මතවාද නෙමේ, සත්‍ය වෙන්න ඕන. සත්‍ය හා මතවාද අතර ඇති වෙනස මොකද්ද? සත්‍ය තුන ලෝභ දේශ මෝහ නැහැ. සත්‍ය දරාගෙන ඉන්න කෙනෙකුට ඒ තුල ඇලීම් ගැටීම් බැඳීම් ඇති වෙන්නේ නැහැ. මතවාදයක් දරාගෙන ඉන්න කෙනෙකුට ඒ මතවාදය නිසා එයාට දැඩි වේදනාවල් හට ගන්නවා, තරහ කේන්ද්‍රය හට ගන්නවා, ඒ දරාගෙන සිටීමෙන් මහත් වෙහෙසටපත් වෙනවා ඒ මතවාදයක් නිසා. සත්‍ය හමුයි එහෙම නැහැ. දැන් මේ අවබෝධය වුණත් මම මතවාදයක් හැටියට දරාගෙන ඉන්නවා නම් මොකද වෙන්නේ? ඔයාට කිසි අවබෝධයක් නැහැ. ඔයා මහා පිස්සු මිනිස්සෙක් කියපු ගමන් තරහ යනවා. ඔවුත් එක්ක කඩු මොගුරු ආමෝරා ගන්නවා, සටන් කරනවා, වේවුලනු දැඩි කේන්තියෙන් කිපෙනවා. අපිට එහෙම කිව්වහම අනියෝ එහෙම තමයි කියලා උනත් කියන්න පුළුවන්. මට දවසක් කියලා තිබ්බා මේ අපේ ගුරුවරයා එක එක ධර්මයේ භාෂාවෙන් ඔය හාමුදුරුව රැවටිලයි කියලා. ඔය හාමුදුරුව රැවටිලා ඉන්නේ දෙයකට දැන් අද ලෝකේ තියෙනනේ මාර්ගඵල වල රැවටෙන ගතියක් තියෙනනේ. ඒ ඒගොල්ලෝ කියනවා අපි අහුවා මේ හාමුදුරු රැවටිලා ඉන්නේ කියලා හවල් කෙනා කිව්වා කියලා මට කිව්වා. ඒ වෙලාවේ මම බැලුවා මගේ මනසින් ගොඩ නැගෙන දේ මොකද්ද කියලා. මම ඔහුට දුන්න පිළිතුර තමයි හරියටම හරි. මං කිව්වා හරියටම හරි. ඔව්. රෑ වැටිලා කියන්නේ රෑ නැතුව ගිහිල්ලා ආලෝකේ උදා වෙලා. අන්ධකාරය නැතුව ගිහිල්ලා ආලෝකේ උදා වෙලා. ඒ නිර්වචනයට අනුව නම් රැවටිලා කියන එක හරි කියලා. රැවටිලා කියලා කියන්නේ අඳුරට හසු වෙලා කියන එකනේ, අන්ධකාරයට. ඒකේ මගේ නිර්වචනය පහළ වුණා රැවටිලා. රැය නැතුව ගිහිල්ලා, අන්ධකාරය නැතුව ගිහිල්ලා ආලෝකයේ උදා වෙලා. ඉතින් මං කෝ එක කේබෙකේන හරියට හරි. කියන කාරණය. මේ ලෝකේ ඔක්කොම තියෙන්නේ මොනවද? දෘෂ්ටි තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටි ලෝකේ ඔක්කොම තියෙන්නේ. මම කියලා කතා කරන සියල්ලත් මිත්‍යා දෘෂ්ටිය. මගේ කියලා කතා කරන සියල්ලත් මිත්‍යා දෘෂ්ටිය. සමහර අය කියනවා අපේ ලෝම ගහක්වත් ඔය අයට හොල්ලන්න දෙන්නේ නැහැ, හොල්ලන්න බෑ කියලා. ඇත්තින්ම හොයාගෙන ගියොත් ලෝම ගහක්වත් අපිට ඉතුරුව තියෙනවද? අපේ කියලා තියෙනවද? නෑ. ඒව සියල්ලක්ම මේ ලෝකෙට අයිති දේවල්. මිනිසුන්ට සංකල්ප වශයෙන් තමන්ගේ ශරීරය විතරක් නෙමෙයි මතවාදයක් දැම්මොත්, කවදාවත් දැකලා නැති දෙයක් මතවාදයක් හැටියට දැම්මොත් දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි භූතයෙක් හරි යකෙක් හරි ඔවුන් ඒ වෙනුවෙන් කැප වෙනවද නැද්ද? අර දැකලා නැති දෙයට රැවටිලා ඒක විශ්වාස කරනවා. ගොඩාක් ලෝකේ ආගම් නිර්මාපකයෝ වැඩි දැනුමක් නැති, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේ නුවණ දියුණු කරගෙන ਸਰවඥතා ඥාණයට පත් නොවුණු ලාමක අදහස් පසුබිම් කරගෙන ආගම් නිර්මාණය කරපු හැම කෙනෙක්ම යොදාගත්ත එක් දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියෝ. ඒක ආගමක නෙමෙයි, ආගම් සිය ගානක දහස් ගානක තියෙනවා ඒ දෙවියෝ, දේව සංකල්පේ. ඇයි එහෙම යොදාගන්නේ? එයා නොදන්න දේවල් ටික දෙවියෝ තමයි දන්නේ කියලා තල්ලු කරන්න පුළුවන්. වැඩිය තර්ක කළොත් එයාට උත්තර දෙන්න බෑ. එයා කිව්වා දෙවියන් උදහස් වෙනවා, තර්ක කරන්න එපා කිව්වා. බුදුදහම තර්ක කරන්න කිව්වා. කිසි කෙනෙකුට කිසි දෙයක් බාර දෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ විසින් උප්පත්තිය, පැවැත්ම, අවසානය ඕනම කාරණයක පැහැදිලි කරන්නට සමත් ਸਰුවච්චතා ඥාණය. ඉතින් ඕක තිබ්බේ නෑ ලෝකයේ ආගමික නිර්මාත්‍රයට. ඒසක් කෙනෙක් දෙවියෙක් අල්ලගන්නවා, අල්ලගෙන දෙවියෝ මට කියනවයි කියලා කිව්වහම මිනිස්සු පාලනය කරගන්න ලේසි. මොකද ලෝකේ විශේෂයෙන් නොදෙනෙන එක්තරා පද්ධතියක් තිබ්බා, ඒවට මිනිස්සු බය වෙලා හිටියා. ඒක දෙවියෝ විසින් එවනේවයි කියලා තමයි ඔක්කොම කිව්වේ. කොච්චර කියනවනම් මේ ඔය හෙන ගහන එක පවා දෙයෝ පව කරන මිනිස්සුන්ට වෙනේවයි කියලා තියෙන. තාමත් අපේ මතයකුත් තියෙනවා හෙන වදින්නේ පව කරන මිනිස්සුන්ට කියලා. පව කරන මිනිස්සුන්ට නෙවෙයි යකඩ කෑලි ගහන්නම් කෑලි තියාගෙන හිටියා. ඒවට ඇදිලා එනවා හෙන. ඒ වගේම පව කරන මිනිස්සුන්ට ස්වභාවයෙන් විවිධ උපන්ද්‍රවයන් වලට ලක් වෙන ගුණයකුත් තියෙනවා. ඒත් ඒවා ඒ අදුෂ්‍යමාන බලවේගයේ තෙන්ට ඇදිලා එනවා නෙමෙයි, ඒ බලවේගයන් තියෙන තැනට අර මිනිස්සය ඇදිලා යනවා. ඒකයි තියෙන්නේ. දැන් මිනිස්සෙක් ගඟේ ගිහිල්ලා මළහම ගඟ විසින් මිනිස්සයා ගිල් වල මැරුවද නෑනේ. මිනිහා ගිහිල්ලා ඒකට පැනලා ඒකේ ගිලිලා මළා මිසක් ගඟ විසින් කළේ නෑ නේද? ඒ වගේ මිසක් අර පව් කළ මිනිස්සයාට හෙනේ ඇදිලා ඉන්නේ නෑ. හෙන වදින තැනට ඉබේට යන්න හිතෙනෝ පව් කළ මිනිස්සයාට. එහෙම ගතියකුත් තියෙනවා. හැබැයි එහෙම නැතුව නිකම්ම නිකන් හේතු මතත් විදුලි සැර වැදිලා මිනිස්සු මේ යනවා කර්මය නිසාම නෙවෙයි. දැන් මේ ඔක්කොම කියලා දුන්නේ ඇයි? මේ ලෝකේ තියෙන මහා අවිද්‍යා ජාලය. ඔබ හිතනවද මේ ලෝකයේ කොම්පියුටර්, සෙල් ෆෝන්ස් හොයාගෙන අහසට ගියා, හඳට ගියා, ග්‍රහලෝක තරණය කළා කියලා මිනිසා දියුණුවයි කියලා? නැත. මිනිස්සුන්ගේ දියුණුව කියන එක තියෙන්න ඕන ලෝභ ද්වේෂ මෝහ අඩු වෙන්න ඕන. ලෝභ ද්වේෂ මෝහ වැඩි. අපි හිතාගෙන ඉන්නවා හිත පාඩුවේ තියලා තියෙනකොට අපේ ජීවිතේ ලෝභ දේශ මොහ නැහැ කියලා. ලෝභ දේශ මොහ ඇති වෙන්නේ අපේ සිත් යම් ආකාරයක ඇවිස්සෙන්න ඕන. දැන් මෙතන ඉන්න පිරිමි කියන අය පිරිම් අපි පිරිමියෝ කියලා අල්ලගෙන ඉන්නවා. කාන්තාවෝ අපි කාන්තාවෝ කියලා අල්ලගෙන ඉන්නවා. හැබැයි පිරිමින්ට දොස් කිව්වොත් එහෙම ඔන්න පිරිමින්ට තරහ යනවා. හැබැයි ඒකට කාන්තාවන්ට තරහ යන්නේ නැහැ. කාන්තාවන්ට දොස් කිව්වොත් ඔන්න කාන්තාවන්ට තරහ යනවා. ඇයි? ඒ ඇතුලේ මමංකාරයෙන් අල්ලගත්ත ස්වභාවය. පිරිමින්ට වඩා කාන්තාව ශ්‍රේෂ්ඨයි, උසස් කියලා කිව්වහම මොකද හිතෙන්නේ? එහෙමත් නැත්නම් කාන්තාවන්ට වඩා පිරිමි උසස් ප්‍රධානයි, ප්‍රමුඛයි, කාන්තාව දෙවෙනි තැනට වැටෙන්නේ කියලා කිව්වහම හිතෙන්නේ මොකද? පිරිමි දෙවෙනි තැන, කාන්තාව තමයි පළවෙනි තැන කියලා හිතුණාම මොකද වෙන්නේ? දැන් අපිට ඕන දෙවෙනි තැනද පළවෙනි තැනද? අපි දෙවෙනි තැන ගත්තත් පළවෙනි තැන ගත්තත් ඇති වැඩක් වෙන්නේ නැහැ. අපි එතකොට අපි ඉන්න ඕන තැන කොතනද? පළවෙනි තැන ගත්තත් වැරදි, දෙවෙනි තැන ගත්තත් වැරදි. මේ කවුරු හරි කාන්තාව හරි පිරිමි හරි දෙපාර්ශවයම. එතකොට අපි ගන්න ඕන ස්ථාවරය, ගන්න ඕන දෘෂ්ටිය මොකද්ද? ඊළඟට ලෝකයා එනවා අපි ඔක්කොම එක සමානයි කියන මට්ටමට එනවා. සමානයි කියන தත්ත්වෙත් වැරදි. පැහැදිලිම වෙනස්කම් පෙනෙද්දි සමානයි කියලා ගන්න බෑනේ. මානසිකව වෙනස්, ශාරීරිකව වෙනස්, හැඩරුවෙන් වෙනස්, ස්වරයෙන් හඬෙන් වෙනස්, බාහු බලයෙන්, කාය ශක්තියෙන් වෙනස්. සමානයි කියලා ගන්න ගත වැරදි. මොකද හරිද? දැන් ටිකක් නුවණ පරිහරණය කරන්න වෙන අවස්ථාවක්. දැන් අපි හරි දේ ගන්න ඕන. දැන් අර දෘෂ්ටි, අපි පිරිමි කියන දෘෂ්ටිය, අපි කාන්තාව කියන දෘෂ්ටිය තිබ්බා. ඊළඟට දැන් අපි සමානයි කියන දෘෂ්ටිය තිබ්බා. දැන් සමානතාවයට ලක්ෂණ මදි, සාධක මදි. ඒ නිසා දැන් සමානතාවයත් ඉක්මවා යන්න ඕන. මනුස්සයෙකුට ගොඩාක් දේවල් හිතන්න පුළුවන් කියලා හිතුණට ගොඩක් දේවල් හිතන්න බෑ. හරි කියන ගුණයෙන් යම් දෙයක් හිතන්න පුළුවන්, වැරදි කියන යම් ගුණයකින් යම් දෙයක් හිතන්න පුළුවන්, මධ්‍යස්ථයි කියන ගුණයෙන් යම් දෙයක් හිතන්න පුළුවන්. ওই ටිකෙන් තමයි අපි හිතනවා නම් හිතුවේ මෙතෙක් කාලේ. ওইට වඩා දෙයක් හිතන්න පුළුවන්ද? දැන් වෙලා තියෙන්නේ ඒක. දැන් හිතා ගන්න බැරි වෙලා තියෙන්නේ ඒක. හොඳයි කියලා හිතනකන් ඔබ ඉන්නේ ලෝකයේ, නරකයි කියලා හිතනකන් ඔබ ඉන්නේ ලෝකයේ, මධ්‍යස්ථයි කියලා හිතනකන් ඔබ ඉන්නේ ලෝකයේ. ඔබ ලෝකයෙන් එතර ගමනක් ආරම්භ කරන්නට නම් මේ හොඳයි කියන මානසිකත්වයත්, නරකයි කියන මානසිකත්වයත්, උපේක්ෂා කියන මානසිකත්වයත් අතහැරලා ඉස්සරහට හිතන්න පුරුදු වෙන්න ඕන. ඒක ඔබේ මොළයට නුපුරුදු ගමන. මේ මනසට නුපුරුදු ගමනක්, පුරුදු නැති ගමනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් කියන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, පෙර ඔබ අහපු දෙයක් නම් නෙමෙයි. ගොඩාක් දේවල් කරන්න බෑ ජීවිතේ. මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම දුක සතුට පෙරලා ගන්නෙ මමංකාරයේ මත. මම කියන පුජ්‍යලයාට චිත්‍රයක් ඇඳගෙන තියෙනවා. එක එක අය එක එක විදිහට තම කියන මමං කියන පුජ්‍යලයාට චිත්‍රයක් ඇඳගෙන. එතකොට මට ලැබෙන්නට ඕන වචන මේවා, මට සලකන්නට ඕන විදිය මේවා. මගේ සේවය තුල අගය මෙච්චරයි, වටිනාකම මෙච්චරයි කියලා සම්මතයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලම හොයන්න ඕන මම මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ කවර කාරණයකටද යන්න පිළිබඳව. දැන් නැනවත් හොඳ උත්තරයක් ලබා දෙන්න බලන්න මේ. අපි හැමදාමත් මම මම කියලා හැඟීම් ඇති කරගන්නවා, උපන්දවනවා. හොඳට විමසුන් නුවණින් ඇත්තටම මම මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? එහෙම නැත්නම් අපි හමු අපේ මස් වලටද, ඇට වලටද, නහර වලටද, ලේ වලටද, කෙස් වලටද, මේ සියල්ලටමද අපි මමයි කියලා ආමන්ත්‍රණය කරා? හොඳට කල්පනා කරලා බලන්න මම මමයි ඇත්තටම ආමන්ත්‍රණය කරන්න පුළුවන් කුමන කාරණයකටද කියලා. එවැනි ආකාරයට සිතා බලන්නට අවස්ථාවන් සලසා දෙන්නේ ඇයි? එවිට තමයි ඔබගේ ප්‍රායෝගිකත්වය ඇතිවන්නේ. දැන් පොඩි කාලේ අපිට කවුරු හරි ගුරුවරයෙක් අයන්න දිගටම කළු ලෑල්ලේ ලිය ලියා ඉගැන්නුවා නම් අපිට අයන්න ලියා ගන්නද බෑ. එක සැරයක් අයන්න කළු ලෑල්ලේ ලියලා ඊට පස්සේ අපිට පොතේ ලියන්න දුන්නා අයන්න, මේ පිටුව පිරෙන්න ලියන්න. ඉතින් අපිට හරි කරදරයක්. ඉතින් මේක ඇද වෙනවා, ලියා ගන්න බෑ. බඩගිනි අඩු වෙනවා, වැඩි වෙනවා, කොම්බෝ වගේ නෑනවා. කේක අයන්න ලියලා අපි ජීවිතේ කිසි කෙනෙක් අයන්න හරියට ලියලා නෑ ආරම්භයේදී. ඒ වගේ ඔබ මහන්සියෙන් මේක පිටු ගණන් ලියලා තමයි අපි අද අයන්න ලස්සනට ලියන්නේ. ඒ වගේම තමයි ධර්මයත්. ඊටත් එහා ගියපු කාරණය තමයි අපි ඉගෙන ගන්නවයි කියන එක කරේ යංගිසි සංඥාව ගත්තා. එහෙන් රූපයක් සංඥාවක් හැඩයක් ගත්තා. ඇත්තින් මේක ලීසි වැඩක්. ඇහැ තියෙන සංඥා ගන්න, එහෙන් ගන්න පුළුවන් හැඩ සංඥා ගන්න පුළුවන්. ඒ වගේම අයන්න කියන ආකල්පය මතකය, ඒ කියන ආකල්පය, බී කියන ආකල්පය, ඊට ආකල්පයක් දීලා තියෙනවා. ඒ ආකල්පය අපි ගන්නවා. ඒ වගේම බී හැඩයක් පෙන්වලා තියෙනවා, ඒ හැඩේ ගන්නවා. අගයක් දීලා තියෙනවා, ඒ අගේ ගන්නවා. ඒක ලේසි. මොකද ඉන්ද්‍රිය විශේෂ සීමාවේ එක තියෙන දෙයක්. ඊට එහා ගිය දෙයක් තමයි මේක. මේක ඉන්ද්‍රිය විශේෂ ඉක්මවා යන දෙයක්. ඒ කියන්නේ කනට ඇහෙන සීමාවෙත් නැහැ, ඇහැට පේන සීමාවෙත් නැහැ, නහයට දැනෙන සීමාවෙත් නැහැ, දිවට දැනෙන සීමාවෙත් නැහැ, ශරීරයට ස්පර්ශ කරලා හඳුනා ගන්න සීමාවෙත් නැහැ, හිතට මවා ගන්න පුළුවන් සීමාවෙත් නැහැ. ඒ නිසා අපි කියනවා ඉන්ද්‍රිය විෂය ඉක්මවා ගියපු ධර්මය කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ලෝකේ විද්වතුන් දාර්ශනිකයන් විසින් ලෞතර බුදුරජාණන් වහන්සේ අගය කරන හේතුව ඇයි? ලෝකේ මිනිස්සේ කවදාවත් හිතන්නේ නැති පැත්තක තිබිච්ච දෙයක් අවදි කරලා ගත්තා. මේ භව ගමන නිදහස් වෙනවා එකේකේ අපේ මිනිස්සු සාදු කේකේ හිටියට එහෙම දෙයක් නෙමෙයි. මේ ජීවිතේදීම සැනසille ලබන්න පුළුවන්. ඕන්නම් උපදින්න හිතාගෙන උපදින්නත් පුළුවන්, එපානම් නිදහස් වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලා ඇත්ත තෝරගන්න ඕන. ඔය ඇත්තෙන්ම සාදු සාදු කිව්වත් නිවන් දකින්න ලැබේවා කියලා නිවන් දකින්න කැමති නැහැ. ඒ කැමති නැති නිසාම තමයි භවයේ ඉන්නේ. මේ නිවන කියන්නේ භව ගමන නතර කරන්නම කියන කාරණයක් නෙමෙයි. ජීවිතේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්න ගන්න අවබෝධ කරගන්නට උවමනා කරන කාරණයක්. දැන් දීපංකර පාදමූලයේදී නිවන් අවබෝධ කරගත් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අතරපත් නිවන් පසකට දාලා සංසාරේ ආවා. යම් කිසි අරමුණක් උදෙසා. ඒ නිසා මේ භවය දුක නෑ. මං කියන්නේ සත්‍ය අවබෝධ කරගත්තොත් භවයත් සැපයි. සසර උපදින එකත් සැපයි, සන්තෝෂයි. අවබෝධ කරගත්තාම අනවබෝධයේ වුණොත් තමයි විපත්තු සිද්ධ වෙන්නේ. භවය කියන්නේ ගින්දර වගේ දරුණු දෙයක් තමයි. ඒ ගින්දර හරියට කළමනාකරණය කරගත්තාම ගින්දර විතර අපිට අවශ්‍ය වෙන දෙයක් ඇත්තෙත් නෑ. ඔබේ ජීවිතේ එක දවසක් ගත වෙලා නැහැ ගින්දරෙන් තොරව. ගින්දර උපකාරයෙන් තොරව එක දවසක් ජීවත් වුණා නොකාර ඔබේ ජීවත් වෙන්නේ බෑ. එහෙමත් නැත්නම් හිරු එළියේ ආලෝකය හරි නොලබ ඉන්න බෑ. හිරු එළියේ ආලෝකය කියන්නේ ගින්දර. එතකොට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේෙන් අදහස් කරන්නේ මොකන්ද? මේ මතවාදවල, සංකල්පවල, චින්තනවල, ආගම්වල, දර්ශනවල පැටලිලා ඒවා මිනිස්සු නොදකපු දේවල්, නොහැගෙන දේවල්, නොලැබෙන දේවල් නිකන් විශ්වාස කරගෙන හිතනවාද මේ මරණින් පස්සේ ස්වර්ගයක් හම්බේ කියලා හිතියාම හම්බේ කියලා? මොන ඒක හරියට අර ශාස්ත්‍රකාරයේ කොයා සතියෙන් කෝටිපතියෙක් වෙනවා කියලා වගේ තමයි. ඈ එහෙම වෙයිද? දැන් ඒක මිනිස්සෙක්ව දාසක අපේ මුජ්ජලේකට මන්තරයක් දීලා ඕක මේ සති තුනක් එක දිගට කියවුවහම කෝටිපතියෙක් වෙනවායි කියලා. ඉතින් මේ පුජ්‍යලයා ඒක මටත් ඇවිල්ලා කිව්වා. ඉතින් මං අහුව ඕක කියව පුජ්‍යලයා කෝටිපතියෙක්ද කියලා. කිව්වා නෑ හඳුනන එයා කුලියට කිව්වා ඉන්නේ. මං කෝ බුදුම දැන් ඔබතුමා ඔබ විශ්වාස කරනවද ඉතින්? ඈ ඉතින් බුදුරජාණන් වහන්සේත් ඔය දෙයියෝ ගැන කියනකොට එහෙම බුදුහාමුදුරහනේ ඔය කියපු එක්කෙන දෙයියෝ දැකලාද කියන්නේ? නෑ සාමයේ. එයාගේ ගුරුවරයාගේ ගුරුවරයා දැක්කද? ඒත් නෑ සාමයේ. හත්මුතු පරම්පරාවේ එක්කෙනෙක්වත් දැකලා තියෙනවද? නෑ සාමයේ. එහෙනම් මොන කේල් ගෙඩියකටද ඔක විශ්වාස කරන්නේ? කියන්නේ මොකද කේල් මලකටද විශ්වාස කරන්නේ කියලා ඇහුවා. පුදුමාකාර අවිද්‍යා අන්ධකාරයක් තියෙන අපි මේ පුජ්‍යලයට එක තරහ නැහැ. මම මේ මනුෂ්‍ය ශරීරයේ තියෙන මස් ශරීරය සහිත ක්‍රිස්තියානි කෙනත් එක්ක, Hindu කෙනත් එක්ක, මුස්ලිම් කෙනත් එක්ක මම තරහ නැහැ. එයා අපේ මානවකයා. මානවකයා. නේද? මනුෂ්‍යයා. ලාංකිකයා. එයාත් එක්ක තරහ නැහැ. අපි තරහ කාටද? මිත්‍යා දෘෂ්ටියන්ත් එක්ක. සහ බුද්ධාගම මනසනවට. ඒකයි නැති කරන්න ඕන. අපිට මිනිස්සේ මේ නැති කරන්න ඕනේ, මරන්න ඕනේ. ඒ හැමෝම ත්‍රස්තවාදයක් ඇතර තියෙන. අපි දෘෂ්ටියත් එක්ක එරෙහි, පුජ්‍යලයට එක්ක එරෙහි නෑ. අන්න එතන බෞද්ධයෝ ඔක්කොම ඉන්න. මිනිවරන්නේපා. මිනිවරන්න ඕනේ දෘෂ්ටියත් එක්ක තවක කරන්න. වාද කරන්න, ක්‍රියා කරන්න ඕන. දොර ආගම් අයිතින් දෙනවයි කියලා ඉවරලා හිංසාවාදයයි අවිහිංසාවාදයයි ඔක්කොම ආගම් හැදියට ගන්න බෑනේ. ආගමක් තුල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ තියෙනවා. යුද කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂය ඇතුළ තියෙන ලක්ෂණ වෙනම තියෙනවා. එතකොට හැම දෙයක්ම ආගමේ කියලා හිතාගෙන අපි මේ ශ්‍රී ලාංකික දේශපාලක හිතන් ඉන්නේ. මමත් එන ආගමක් හැදුවොත් එහෙම කෙනෙක් මම නෙවෙයි කෙනෙක් කවුරු හරි ආගමක් හැදුවොත් එහෙම වේ. ආහාරය සඳහා මිනිස්සු මරන්න පුළුවන් කියලා එහෙම උනේ නිදහසක් දෙන්න වෙනවානේ. මුදුම ලෝකයක් නේ. ඒ නිසා ආගමික නාමයෙන් උතිනවයි කියන ඕන දෙයක් සදාචාර විරෝධී, ලෝකයට අහිතකර, අනර්ථයේ පිණිස පවතින, සහජීවනයට බාධක වෙන නොයෙකුත් දේවල් තියෙනවා. එහෙම දෙනක වැරදි. දැන් බුදුහාමුදුරුව කියලා තියෙන්නේ හතුරාටත් ප්‍රේම කරන්න කියලා, මෛත්‍රී කරන්න කියලා. හතුරාට මෛත්‍රී කරනවා කියලා කියන්නේ එයාගේ වැඩේ කරගෙන යන්න ඉඩ දීලා බලන් ඉන්නවයි කියන එක නෙමෙයි. ඒ මිනිස්සය යහමකට ගන්නවයි කියන එක. ඒකයි මෛත්‍රිය. එහෙම නැතු මස්කඩකාරයෙට තව ගියක් හරි දෙනවා ඔයා මස්කඩේ අරලා දිනු කරගෙන යන්න කියලා. එතකොට මෛත්‍රියද? නෑ. අපිත් ඒකෙන් හරකෙක් අරගෙන එයාට බිස්නස් එකක් කරනවා. ඒක මෛත්‍රියද? මෛත්‍රිය නෙමෙයි. ඉතින් ඒ නිසා මං කියන මේ බුද්ධඝම විනාශය දෙන්නේ මේ සිංහල බෞද්ධයන්ට, සිංහල බෞද්ධයන්ගේ තියෙන මෝඩ කරුණාව නිසා. මෝඩ කරුණාව නිසා. හාමුදුරුවරුන්ගෙත් එහෙමයි. දේශපාලකයන්ගෙත් එහෙමයි. ඒගොල්ලෝ ළඟ තියෙන මෝඩ කරුණාවක් තියෙනවා. ඒ ඉතින් අපි හැමදාම උගන්වන්නේ වෙස්සන්තර ජාතකයේනේ. ජූතක බමුණට ගැහණි දෙන්න ඕන, දරුවෝ දෙන්න ඕන, දේපලක් දෙන්න ඕන, අවසානයේ අර මුවහන් කෑල්ලත් නැත්නම් කැලිහින්න ඕන. ඉතින් අවසානයේ ඒ කිසිවක් ගියේ නැහැ. මේ දරුවෝ දෙන්න ජූතක බමුණ ළඟට ගියේ නැහැ. ඒක අම්මලා තාත්තලා සල්ලි දීලා ගත්තා. ඒ කුමාරවරු දෙන්නගේ වටිනා බරට නේද? කහවන දීලා ගත්තා. ඒ ගියේ යන්න දුන්නේ. එතකොට අපි හිතන්නේ ලෝක ජූතක බමුණු තමයි ඉන්න ඕනේ. වෙස්සන්තරලා කැලෑව දින්න ඕනේ කියලා. නෑ, වෙස්සන්තරලා රජ වෙන්න ඕනේ. ජූතක බමුණු අර පැලිල මලා වගේ කුමාර සමාජයෙන් ඉවත් වෙන්න ඕනේ. නරක මිනිස්සු. එතකොට නිදුක්කත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා කියලා ওই මෛත්‍රිය කියනකොට සියලු සත්වයෝ මෙහෙම වුණොත් එහෙම අපි මං හිතන්නේ එතන මෛත්‍රියක් නැහැ. සියලු සත්වයෝම දැහැමි නැහැනේ, යහපත් නැහැ. ලෝකෙට යහපතක් වෙන්නේ දැහැමි සත්වයෝ විතරක් නිදුක් නිරෝගී සුවපත් වෙලා බබළුනොත් විතරයි. දැන් බාහමියන් බුදු පිළිමේ කඩපු මිනිස්සයත් නිදුක් වෙන්න ඕනද නිරෝගී වෙන්න ඕනද? ත්‍රස්තවාදී නායකයෙකු නිදුක් වෙන්න ඕනද නිරෝගී වෙන්න ඕනද? දිගාසිරි ලබන්න ඕනද? නැහැ. ඔවුන් මේ මහ පොළොවට බරක්, සමාජයට බරක්. ඒ නිසා මිනිස්සු ඉස්සරහදී පුරුදු වුණොත් එහෙම දැහැමි සත්වයෝ වමනක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියනනම් හොඳයි. හැබැයි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ලෝභ නැත්තෝ වෙත්වා, දෝෂ නැත්තෝ වෙත්වා කියලා කියන්න පුළුවන්. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්න නම් ඕන දැහැමි අයට විතරයි. අරගුල්ලන්ට මෛත්‍රී කරන්න ඕන වෛර නැත්තෝ වෙත්වා. අදැහැමි පුජ්‍යලයන්ට මෛත්‍රී කරන්න ඕන ඔවුන් වෛර නැත්තෝ වෙත්වා. ඒ වෛරයත් එක්ක දිගාසිරි ඇත්තෝ වෙත්වා කිව්වොත් එහෙම අපි මං හිතන්නේ හතුරුකමක් කරන්නේ. ඒක හරියට අර තස්තවාදී කණ්ඩායමකට මුදල් දුන්නා වගේ වැඩ. ඒකිනුත් කරන්නේ නැවතත් අපිට හානිය. නෑ නෑ බුද්ධාගමේ ඒකට හරියද? බුද්ධාගමේ විදියට ඒ විදියට හාමුදුරු කියලා හිතයි. නෑ ඔබට හිතට තේරෙන්නේ නැද්ද ඒක එහෙම වෙන්න ඕන කියලා? හිතට තේරෙනවනේ නේ ඒක එහෙම වෙන්න ඕන කියලා. එහෙමයි ඉතින් හරියි. කියලා තිබුණත් කොහොම වුණත් එච්චරයි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අර ඝාතන සිරදඬුවම් ඒව ලබා නොදුන්නට නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටිය මුදවා ගැනීම සඳහා අනුශාසනය තිබුණා. දේවදත්තත් එක්ක යන කට්ටියට යන්න දෙන්නේ කියලා හිටියේ නෑ. ඒ කට්ටිය මුදවන් එන්න කියලා කිව්වා. ඒ වගේ අනිත් ආගමික නිදහස් ලබා දීම නෙමෙයි අපි සමාජය තුල කෙරෙන්න ඕන. අපි මිනිස්සු සම්මාදිට්ඨියකට පමුණවා ගැනීම. ඔබගේ යහලුවට ආයාගේ ආගම අදහන්න අයිතියක් තියෙනවා. අරයට ඒ ආගම අදහන්න අයිතියක් තියෙනවා. මෙයාට මේ ආගම අදහන්න අයිතියක් තියෙනවා කියන එක නෙමෙයි ඕන. ආගම නෙමෙයි වැදගත් වෙන්නේ සත්‍යය සහ යුක්තිය. හැම ආගමක්ම සත්‍යය සහ යුක්තිය පිහිටන්නේ නැත. ඒව හුදෙක් සංගම් සංවිධාන බවට පත් වෙලායි තියෙන්නේ. හේමතු කර ගැනීම සඳහා පෙර වෙර වීරිය දරනවා මිසක් එකිනෙකාට උමනා උමනා දේවල් දීලා ගියොත් එහෙම ඇති දෙයක් ලෝකේ නැහැ. සත්‍ය වැළලෙනවා. සත්‍ය නැති වෙනවා. ඉන්නේ එකිනෙකා කා කොටාගෙන කන බොන නොපෙළෙන අහසකට කෑ ගහන මිනිස්සු විතරක්. නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා දැන් අපිට ලැබිලා තියෙන මහ ගම්භීර ධර්මයක්. බුදුහාමෙන් ටිකක් සමහර අය ඈත් වෙන්නත් හේතුව මේක හරි සීනි බෝල වගේ නෑ. ගම්භීරයි. ටිකක් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා කාලයක් දුක් විඳලා හැබැයි මේ ප්‍රතිඵලය ලබන්න ඕන. ලැබුවට පස්සේ Tamanda රජු කෙනෙක් වගේ ඉන්න පුළුවන්. කවුරුත් ඉතින් කැමති රජකමත් නොතරගියක් වගේ හම්බ වෙනවනන්නේ. නමුත් රජකම ගන්න යන කාලේ මිනිස්සය තමයි ඒකේ දුක දන්නේ. බෝම්බ පෙනිපෙනි හතර වටේ ණය වේවි. වේදන් කර කරේ මිනිස්සය එතෙන්ට එන්නේ. ඒ වගේ තමයි ඔබත් මේ ධර්මයට මහන්සි වෙන්න ඕන. සරල කාරණයක් සරල වැඩි නිසාම නොපෙනෙන කාරණය. ඒ සරල බව මෙහෙම කියන්න. ඔබේ ඇස් දෙක හැමදේම ඔබට පෙන්නනවා නේද? ඔය හැම වර්ණයක්ම හැඩයක්ම වටපිටාවක්ම පෙන්නන්නේ ඔබේ ඇස් දෙක. නමුත් ඒක දෝෂයක් තියෙන ඔය ඇහි. මොකද්ද? ඈ? තමන්ගේ ඇහැ පේන්නේ තමන්ට. ඔන්න ඔය වගේ සැඟවුණු කාරණයක් තමයි ශ්‍රී සද්ධර්මය. ඒකෙන් ගැඹුරට හිතන්න ඔය ගැන. ගැඹුරට හිතන්න. මමංකාරයත් එහෙමයි. මමංකාරයෙන් මගේ කියන දේවල් පේනවා. මම කියන කෙනා පේන්නේ. දැන් මගේ කියන දේවල් කියන්නේ මගේ වාහනය, මගේ නිවස, මගේ යාළුවෝ, එහෙළියෝ, බිරිඳ, ස්වාමියා, දරුවෝ කියලා කියන්න පුළුවන්. හෝම කියන්න පුළුවන්. දැන් අපි කියන්නේ දැන් බුද්ධ ධර්මයේ හැටියට ප්‍රසිද්ධව ලැබෙන දේ තමයි අර අර දේවල් අතහරින්න. යාළුවෝ, කාර්යද, වාහනේ, ස්වාමියා, භාර්යා, එහෙම කරන්න ඕනේ. ඔබ අතහරින්න ඕන මගේ කියන දේවල් ටික නෙමෙයි. මොකද්ද? මම ඔන්න බුද්ධ ධර්මයට වැරදිච්ච තැන ලංකාවේ මේ ජාතික විනාශය සිද්ධ වෙන්නේ බුද්ධ ධර්ම වැරදි විදිහට ගත්ත නිසා. අපි හොඳට හොයලා බලන්න ඕන අපේ ඇෆ්ගනිස්තානය, බලුචිස්තානය, ওই තියෙන ඔක්කොම ස්ථාන ටික, පකිස්තානය අපිට නැති වෙන්නේ ඇයි? බුද්ධ ධර්ම වැරදි විදිහට ගත්ත නිසා. හරි විදිහට ගත්ත ජාතියක් විනාශ වෙන්නේ කොහොමද? විනාශ වෙනව නම් ඒ විනාශ වෙන්නේ කොයිබ හරි වැරද්දක් තියෙන නිසා. ඒ නිසා මගේ කියන දේවල් ඔබ නැති කරගන්න එපා. ඔබ අවබෝධ කරගන්න ඕන මම කියන මිත්‍යා සංකල්පය තමයි නැති කරන්න ඕන. ඇයි මේ මිත්‍යා සංකල්ප නැති කළා මම නැති කරපු කෙනෙක් කොයි වගේ ඉඳීද? දවසක් අපේ මහත්මයෙක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට සක්කාය දිට්ඨිය තියෙනවා. මම කිව්වා ඇයි කොහොමද කියන්නේ? නැහැ, ඔබ වහන්සේට සක්කාය දිට්ඨිය නැතිනම් ඔබ වහන්සේ මෙන්න මෙහෙම කතා කරයිලු. කොහොමද මහත්තයා දැන් දාවේ පැම්බොන්න ඈඳි ගන්න කියලා කතා කරයිලු. මං ගෝවා ඉතින් ඔය වගේ මත් වෙලා කතා කරන කෙනෙක් ඉතින් හොයාගන්න ඕන නම් මෙහෙන්න ඕනේ ඔය කුඩුකාරයෙක් ළඟට ගියා නම් හරි කියලා. මොකද මේ මිනිස්සයත් මත් වෙලානේ ඉන්නේ, බොහොම හිමින් කතා කරන්නේ. සර් කීයක් හරි දීලා යනවද කුඩුකාරයෙක් නේද? ඒ මං ගෝ ඔය වගේ මත් වෙලා හිමින් කතා කරන මිනිස්සෙක් නම් ඔබ හොයන්න ඔය පොඩ්ඩක් ටික කුඩු ටිකක් ගාව මිනිස්සෙක් ළඟට යන්න. අහුවෙලා නැද්ද? මාත්‍ය කීයක් හරි දීලා යනවද කියලා කියනවා. ඉතින් මං කිව්වා ඔයගේ දෙන්නම් අර මත් වෙච්ච මිනිස්සෙක් හයියන්න. මේ එහෙම මිනිස්සෙක් නෙමේ, බොහොම විවෘත මනසක් ඇති වෙන, ලොකු හඬක් තියෙන, බොහොම ඉක්මනින් කතා කරන, ඇත්ත හරියට කියන, ඍජුව හරියට ඉන්න, හරි දේ හරියට තෝරගන්නව, වැරද්ද වැරදි විදියට තෝරගන්නව, හරි විවෘත මිනිස්සෙක් මේ ධර්ම තෝරගත්තට පස්සේ. අපේ අය හිතාගෙන ඉන්නේ ඕන දෙයක් මේ කරබිට පැටවුවහම බූරුවා වගේ අදින මුජ්ජලෙක් බවට පත් වෙයි කියන දෙයක්, ඕන දෙයක් අහගෙන ඉන්න බූරුවෙක් නිර්මාණය වෙයි කියලා බුද්ධාගමේ. දැනට මේ තියෙන ක්‍රමවේදයට අනුව නම් එහෙමයි. අපි මොනවා කළත් වැරදි. මොකද බුද්ධාගමේ කියලා තියෙන්නේ මෙහෙම ඉවසන්න කියලානේ. අනිත් අය ඒකට කමන්නේ නැහැ. ඒගොල්ලෝගේ ආගම එක එකක් කියලා නැහනේ. දැන් අපේ මිනිහෙක් කරකෙක් මරුවොත් එහෙම අරන් යනවා හිරේ දානවා. නිකන් හරි අනිත් ආගමිකයෝ හා හයි ඔල්ලන්ගේ ආගමිකයි තියෙන ඒව දෙන්න ඕන අපි පුදුම රට ඈ පුදුම රට. ඔහොම විතරක් නෙමෙයි ඒ ඕවා ගැන කියන්න ගියොත් එහෙම කෙප්පරත් ගොඩක් තියෙනවා කියන්නේ. ඒ දේවල් කියන්න ගියොත් ඉතින් ඒ නිසා මේ අතාරින්න ඕනේ. ඉතින් ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන එහෙම කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් නිර්මාණය වෙන්නේ අනිත් අයටත් ඒ தത്വයට පත් වෙන්නට අනුශාසනා කරනවා. තමන් ආත්ම දෘෂ්ටිය නැති කරගත්ත කියලා අනිත් අය මමත්වයේ ඉන්නවයි කියලා අනිත් අයට තමන්ව පෑගෙන්න ඉඩ හරින්නේ නැහැ. එහෙම ඉඩ හරින කෙනෙක් නෙමෙයි. හැබැයි යාට ඕනම වෙලාවක රජපුතුවේ වාඩි වෙන්නත් පුළුවන්, පදික වේදිකාවේ වාඩි වෙලා ඉන්නත් පුළුවන්. ඒකට හේතුව මාන්නය නැහැ. රජපුතුවේ වාඩි වෙන්න බැරි නම් එතන මොකද තියෙන්නේ? හීන මානය. මහපාරේ වාඩි වෙන්න බැරි නම් මොකද එතන තියෙන්නේ? අදිමාන්නය. තේරුණා නේද? මෙතන අදිමානයක් නැති වුණාට පස්සේ හීන මානියක් නැහැ, මමංකාරයක් නැහැ. එයාට ඕන වෙලාවක රජාසනේ වාඩි වෙන්නත් පුළුවන්, මහපාරේ වාඩි වෙලා ඉන්නත් පුළුවන්, පින්නපාතේ වඩින්නත් පුළුවන්, යාචකෙක් වගේ හිඟා කන්නත් පුළුවන්, අර රජ කෙනෙක් වගේ අනසක පතුරවන්නත් පුළුවන්. තේරුණානේ මමංකාරය නැති කියන අද. ඒ නිසා මමංකාරය නැහැ කියලා අපේ බෞද්ධය තෝරගෙන තියෙනවා නම් හීනමානේ කරුණා කළ එකෙන් අතර වෙන්න ඕන. උඩ වාඩි වෙන්න හොඳ නැහැ, බිම වාඩි වෙන්න ඕන මෙහෙම කියලා. මේ මොනවා හරි දෝෂ තියෙනවා, යම් යම් දෝෂ තියෙනවා. දැන් අපේ මිනිස්සුන්ට අපි ලස්සනට ඉන්න කියන්නේ, හොඳට ඉන්න කියන්නේ, පහසුවෙන් ඉන්න කියන්නේ. අපි කියන්නේ සුවඳවත්ව ඉන්න කියන්නේ. ඒක මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා ඒකත් එපයි කියනවා. ඊට පස්සේ ගඳ ගහ ගහ ඉන්න සමාජයක් නිර්මාණය වෙනවා. මුං කොණ්ඩේ බීරන්නේ නැහැ, දත්ම දින්නේ නැහැ, මුදලක් ඉතුරු කරන්නේ නැහැ. හොඳ මොකද්ද? අඩියක් ගහලා සර්මපාරේ හැල්ලලා ගෙදර එන එක. වැරදි විදියට ගත්ත බුද්ධාගම නිසා ශ්‍රී ලංකාව විනාශ වුණේ. මේ දක්වා විනාශ වුණේ, ඉස්සරහද විනාශ නොවෙන්න මේ රට මේ නිවැරදිව දහම ගන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබේ ඇඳුම පැළඳුම නෙමෙයි මෙතෙන්ට ඕන. ඔබේ බැංකු පොත් නෙමෙයි මෙතෙන්ට ඕන. ඔබේ නිවස ගේ දොරත් එක්ක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඔබේ බිරිඳත් එක්ක දරුවොත් එක්ක තියෙන සෙනෙහස නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒව හොඳට තියාගන්න. මෙතන තියෙන ඔබ ළඟ තියෙන වැරදි මමංකාරයේ චින්තනය, මමත්වය. දැන් පෙන්නල දීලා තියෙන මේ ප්‍රසිද්ධ ලංකාවේ බුද්ධාගම, ওই ටිකනේ මේ බාහිර ටික තමයි ප්‍රශ්නේ. අර දරුව අතාරින්න, විශ්වන්ත රජුරු අතහැරියා, මෙන්න අතාරින්න, මෙහෙම අතාරින්න, අතාරින්න, අතාරින්න කියලා ඒ ටික පෙන්නන්නේ. ඒකට කල්පනා කරා, ඉතින් අපිට ඒකට වැරදිද හාමුදුරනේ කියලා දීපු ටික. වැරදි නේ නැන්නම් ඔයක අරගෙන ගියොත් දිගටම විනාශ වෙනවා ජාතියක්, රටක්, පුජ්‍යලියෝ. මහා ලොකුවට කතා කළාට මොකක්වත් තියනවද? උදේ ඉඳලා රෑ වෙනකම් බණ කිව්වට නාලිකා දාගෙන මොකක්වත් ප්‍රතිඵලයක් තියනවද කාටවත්? කිසි ප්‍රතිඵලයක් නැහැ. බණ අහන අය විනාශ වෙනවා මේ බණ අහන අයට වැඩිය. මන අහනයිගේ වල වලට ගිහිල්ලා බැලුවාම මේ මිනිස්සු ගේදරවත් අතුගතු ගන්නෑ. මොකද සංසාරේ පාවෙලා කලකිරිලා. ඇයි මිනිස්සුන්ට හිතන්නේ මේ අසුභවාදී චින්තනය දුන්නාම අපි ගැලවෙයි කියලා? නෑ. අසුභවාදී චින්තනය කියන්නේත් මනසේ තියෙන ඍණාත්මක දසකය, ඍණාත්මක ගුණය, ලක්ෂණය. අර පැත්ත තමයි ධනාත්මක චින්තනයේ පැත්ත සුභවාදී. කන්න බුන්න, නටන්න, ගයන්න, වයන්න, hina වෙන්න, හැම දෙයක්ම තමන් නතු කරගන්න ඒ දේවල් ඕනේ කියන එක. මේ එක චින්තනයක්වත් හරියව නෙමෙයි. අසුභවාදී එකවත් හොඳ එකක් නෙමෙයි. අධික සුභවාදී ගුණය හොඳ එකකුත් නෙමෙයි. මධ්‍යස්තව මේ දෙකම විඳින්න ඕනේ කියන එක හොඳ ගුණයකුත් නෙමෙයි. මේක ගැඹුරු මානසික සංකල්පයක් තමයි. එතනින් ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පෙන්නන්නේ අපි ඒක භෞතික සංකල්පයක් හැටියට මාරු කරගෙන තියෙනවා. ඒක කියනවා කාමේසු කාමසුකාල්ලිකාන යෝගෝ අත්ථ කියලා මතාන යෝගෝ දේමේ අන්තා පබ්බජිතේන නැසෙයි විතබ්බා අකුප්පාමේ චේතෝ විමුක්තිය කියන වචනයකුත් කියවෙනවා. ඒ අකුප්පා කියලා කියන්නේ කිසිම අන්තයකට නැති කියන එකයි. දැන් ලෝකේ අන්ත දෙකයි තියෙන්නේ. ඒ අන්ත දෙකයි කියලා කියපු ගමන් අපේ ඇයට තුන්වෙනි අන්තයක් අහා හොයාගන්න බැරි වුණා. තුන්වෙනි අන්තයට අපි කර වැඩේ තමයි මිස් කළා. මේ දෙකෙම මිස් කළා. කාමසුකල්ලිකාන යෝගයෙන් භාගයයි, අත්ථකිල මතහන යෝගයෙන් භාගයයි. දැන් මිශ්‍රවදීවදාවත් තමයි ලංකික බෞද්ධයන්ට තියෙන්නේ. ඇත්තටම බුද්ධිමත්ව හැදුවොත් එහෙම ඇත්තට එහෙම මිම්මක් දාන්න පුළුවන්ද? එහෙම මිම්මක් දාන්න බෑ. එහෙම මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න බෑ. එහෙම මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා නම් වැරදි. මේ කතා කරලේ මානසික ගුණයක් ගැන. අපි ඒක භෞතිකවාදී ගුණයකට පෙරලගත් එකයි වැරදි. ධානේ පිටිසුදුතුමාට තිබුණු ලක්ෂණ එකක්. එයත් සෝහාන් මාර්ගඵලලාභී කෙනෙක්. ඊළඟට සුනීත සෝපාකර තිබුණේ ගුණය තව එකක්. ඉතින් ওই දෙන්නම මධ්‍යම ප්‍රතිපදාවේ ගිහිල්ලා නිවන් දැක්කේ කියලා තර්කයක් ගොඩ නැගුවොත් අපි පරාද වෙනවානේ. අනේ පිටසුදුතුමා මහා සිටුවරයෙක් වෙලා ඉඳින්නේ නිවන් දැක්කේ. එයාගේ ජීවන රටාව තිබුණෙත් වෙනම ජීවන රටාවක් නේ. දර්ශනය දැකලා එයා කෝටි ගණන් මුදල් පරිහරණය කරනවා, ආරාම හදනවා, බැංකු කරුවෙක් ඔහු. අනේ පිටසුදුතුමා ඉතින් සුනීත සෝපාක කියලා කියන්නේ පාරේ කුණු වරන් දදා හිටපු ළමේ සුනීත. එතකොට එයා නිවන් දකින විදිය බෞද්ධවාදී ක්‍රමවේදයකට මධ්‍යම ප්‍රතිපදාවක් පෙරලීමම දහමේ තියෙන ලොකුම විනාශය වරන්ත. එහෙමනම් අපි හැමදෙනාම තේරුම් කරගන්න ඕන කාරණේ තමයි මානසිකව වෙනස් කරගන්න දේවල් වෙනමත්, භෞතිකව ඇති කරගන්න දේවල් වෙනම ජීවිතේ තියාගන්න. කවදාවත් පරමාර්ථ ධර්මය භෞතික දෙයට ගලපන්න යන්න එපා. ඒ පරමාර්ථය තුළ කිසිදු දෙයක් ඔබ අල්ලා නොගත යුතුය. ඒ ඔබට ආйти නැති නිසා, ඔබට ආйти නැති නිසා ඔබ කිසිම දෙයක් මනසෙන් අල්ලා නොගත යුතුයි. ඒ අල්ලා ගැනීම තුල තියෙන්නේ අවිද්‍යාව. එතකොට ඔබ හිතන්න පුළුවන් එහෙනම් අපි මනස තුලින් හැමදේම ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. ඔන්න ඔතෙන්ට එනෝට අගාලා අපි ඉක්මනින් මෙන්නේ දෙන්න. නෑ, ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේපය අනුද අල්ලා ගැනීම. ප්‍රතික්ෂේපය කියලා කියන්නේ මේක වැරදි, මේක මට ඕන්නේ, මේක මට එපා කියලා ඒක අල්ල ගන්නවා. එතකොට මේ ලෝකේ අල්ලා ගැනීම ආකාර දෙකක් තියෙනවා. එකක් හොඳයි ප්‍රියයි මනාපයි කියලා දෙයක් අල්ල ගන්නවා. තව එකක් තමයි අප්‍රියයි අමනාපයි වැඩක් නෑ කියලා අල්ල ගන්නවා. සමහර අයගේ නිවෙස්වල ওই தත්ත්වය දකින්න තියෙනවා. දකුණු පැත්තේ ගෙදර ඉන්න මිනිස්සයා ප්‍රියයි මනාපයි කාන්තයි හොඳයි. වම් පැත්තේ ගෙදර ඉන්න මිනිස්සයා දකින්න හොඳ නෑ, උදේටවත් පේන්න හොඳ නෑ, මහා නරක මිනිස්සෙක් කියලා අපි සංකේත කරගන්නවා. එතකොට අර මිනිස්සයා දකින්න අමනාපෙන් කල්පනා කර කර ඉන්නවා, මෙයා මිනිස්සයා දකින්න සිරියාවෙන් බලාගෙන ඉන්නවා. ඒ දෙකම අපි ඔළුව මත තියාගත්ත කරුණු දෙකක් නෙමේද? ඔළුව මත තියා. ඒ දෙකම අපි අල්ලගෙන නෙමේද ඉන්නේ? ඒ දෙකම අල්ලගෙන ඉන්නේ. ඒ බාහිර උදාහරණයකින් මේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ ප්‍රතික්ෂේපය යනුද තවත් අල්ලා ගැනීමක් වේ. ඒ අතහැරීමක් නෙමේ. අපි මොකද කරන්න ඕන? අතහැරීමද අතහැරිය යුතුයි. අතහැරීමද අතහැරිය යුතුයි. අතහැරීමද අතහැරිය යුතුයි. දැන් අපි මෙන්න මෙහෙම මේ කාරණේ ගමු. මේ ලෝකේ මම මේ දර්ශනය ජීවමාන කරගත්ත කෙනෙක් නම් හොයාගත්තේ ලංකාව තුලින් ස්වාමින් වහන්සේ නමක්මයි. නමුත් මට ජීවමාන නොවුනත් පොත්වලින් යම් යම් අපිට ජීවමාන කරගත්ත ඒ ස්වාමීන් වහන්සේ නමක් හිටියා තායිලන්තේ හාමුදුරු තමයි අචංචා හාමුදුරු. ඒ අචංචා ස්වාමීන් වහන්සේ මේ අතහැරීම ගැන මෙන්න මේ කියපු වචනය හොඳට මතක තියාගෙන ඒක ලියාගෙන දවසට දෙපාරක් කල්පනා කරලා බලන්න. මේක කියවෙන්නේ මෙන්න මෙහෙමයි. අප මුදා හරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදා හැරීමයි. මුදා හැරීම යන්නේහි තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. දැන් ඔබ මෙතෙක් කාලයක් මේ ප්‍රසිද්ධ බුද්ධ ආගමේ අතහරින්න කියලා කියන්නේ මමත් මමංකාරීන් ක්‍රියාවක්. මට කියන්නේ අතහරින්න කියලා. එතකොට මම අතහරිනව වෙනුවට මගේ මමංකාරය අතහරිනව විදියට වෙනුවට අපේ බෞද්ධයෝ කරන්නේ මමංකාරය විසින් අතහරිනවා. මමංකාරය විසින් අතහරින්න නෙමෙයි ඕන, මමත්වයේ අතහරින්න. ඔබට මේක යම්කිසි ආකාරයක ගැඹුරුයි ඔබ අහලා නැති නිසා. ඒ නිසා මේ ලාංකික බුද්ධාගමේ වැරද්දක් තියෙන නිසා මේ ජාතිය විනාශ වෙන්නේ. මේකට කෙනෙකුට තරහ ගියත් ආස හිතුණත් මට කරන්න දෙයක් නැහැ මං කිව්වේ ඇත්ත. මේම දේවල් මං ඉස්සර කිව්වේ නැහැ මේ මේ බොහොම උඩින් මේ බේරෙන විදියට කිව්වේ. නමුත් මේක මේ මේ විදියට කිව්වේ නැති වුණොත් මේ ජාතිය බුද්ධාගමේ කියලා මොකද්ද කවලම් වෙච්ච මිස්චර් එකක් දාගෙන බුදුහාමුදුරන්ගේ නාමෙන් සමස්ත ජාතිය විනාශ වෙනව, ඔවුන් ආර්ථිකයෙන් නැගෙන්නේ, මනසින් සතුටෙන් ජීවත් වෙන්නේ, දර්ශනයෙන් ඍජු වෙන්නේ. මේ යන විදියට ඇත්තටම බුදුහාමුදුරන්ට ආදරේ නැති හාමුදුරවරු බුදුහාමුදුරන්ට ආදරේ නැති ගිහියොත් නිර්මාණය වෙනවා. දැන් ගිහියෝ දිහා නිතරම බලාගෙන ඉන්නේ මේ මිනිස්සු තමයි අපිට කන්නවත් දෙන්නේ නැත්තේ බඩගිනි වෙලාවකට කියලා හතුරු හැටියට දකින්න හාමුදුරවරු. ඊට පස්සේ හාමුදුරුවන්ගේ දිහා බලන ඔය යෝධයෝ තමයි අපිට මේ හොඳින් ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ. හැමදෙස්සම අතහැරපිය අතහැරපිය කිය අපිට ඉතුරු කරගන්නත් එපාලු, ගෙවල් හදන්නත් එපාලු, සුගඳ විලවුන් ගහන්නත් එපාලු, හරියට මෝස්තරයකට ඇඳුමක් අඳින්නත් එපාලු. මේ යකු තමයි අපිට ඉන්න දෙන්නේ නැති. මේ දිගුල්ලු කෙරෙහි වැරද්දින් බලනවා. දැන් අපි අපිට වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම වැරදි කියලා පනෝප නිසා හැම තිස්සෙම පේන්නේ. දැන් අපි පහුගිය කාලේ හාමුදුරුවෝ මේ ඇඳුම් අඳින එකට පවා බැන්නා. දොස් කියනවා. ඒ මොකද බුද්ධ ආගමේ හැටියට තන. ඒ නිසා අන්න එවැනි කරුණු කාරණා වලින් අපි ඈත් වෙලා මේ විනය කියන එක අපේ ජීවිත සමෘද්ධිමත් වෙන්න මිසක් විනාශ වෙන්න එකතු කරගන්න හොඳ නැහැ. ඉතින් අපි අපිට ඇත්තෙන්ම අපි එක එක දේවල් පනෝගෙන අපි අපිට අවශ්‍ය දේවල් ජීවිතේ මිනිස්සුන්ගේ ජීවිතවලට එකතු කරගන්න නැතුව අපි අපිම නිකන් හිර වෙලා ජීවත් වෙනවා. එච්චරයි. මේක නමුත් ලස්සනට තෝරගත්ත මහායානිකයා එයාට ලෞකික ජීවිතෙත් තියෙනවා, ලෝකෝත්තර ජීවිතෙත් තියෙනවා, ආර්ථිකෙත් තියෙනවා, ලස්සන ජීවිතයක් තියෙනවා. අපේ හාමුදුරුවරුන්ට ලෞකික ජීවිතෙත් නැහැ, මාර්ගඵලත් නැහැ, දෙකතෝ නැහැ, බැනුම් අහලා නිකන් ජීවිතේ වයසට යනවා විතරයි. ඉතින් ඒ නිසා ඒවා හොඳට තෝරගන්නට ඕන, අපි අත්හරින්නට ඕන මමත්වයෙන් තොර වූ තැනකින්, ක්‍රියාවලියෙන් තොර වූ තැනකින්. අප මුදාහරින්නේ වැරදි දෙයයි, අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහැරීම යන්නේ තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. පාලකයෙකු ඉන්න තැනේ මමත්වයෙන් යුතු අතහැරීම අතහැරීමක් නෙමේ, එය තවත් අල්ලා ගැනීමක්. එහෙම නැත්නම් එය ඍණාත්මක පැත්තට දර්ශනයට ළඟාවීමක්. ඒ ඍණාත්මක පැත්තේ ළඟාවීම තමයි බෞද්ධයන්ට දැනට ලංකාව තුල උරුම වූ ආගම බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සැබෑ බුදුදහම තෝරා බේරා ගත්තොත් ඒ සැබෑ බුදුදහමේදී අපිට ඉතාම පැහැදිලිව කියලා දෙනවා මේ මමත්වයේ දුරු කිරීම මිසක් වෙන දෙයක් නෙමෙයි. එහෙම එපා වුණා කල කියනවා. දැන් අපිට කියනවා සුවඳ විලවුන් ගහන්න එපා, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා. නමුත් බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ සුවඳ කුටියක. අහලා තියෙනානේ. ඔය ශික්ෂාපද, ඔය සීල නෙමේ, ඔය විනය, ඔය විනයත් බුදුහාමුදුරන්ට උවමනාවට නෙමේ. ඔය එකතුනේ අනිත් ආගම්කියොත් එක්ක එදා සමාජය තුල තෙරපෙන්න ඕන නිසා ඒකත් අවුරුදු 20කට පස්සේ දාන්නේ. ඒ කියන්නේ ඔය විනේ කිසිම සම්බන්ධයක් නැහැ නිවන් දකින්න. ඒක මට ඔය සිල් කතා නැහැ. ඔය ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයන්ට සිල් නැහැ. විනය. දැන් ආට්ටංග සීලේ කිව්වට විනය 8ක් තියෙන තරම්. පංච සීලේ කිව්වට ඒකත් විනය 8ක් තියෙන්නේ. ඒක හොඳ වැඩ. නමුත් සීලබ්බත පරාමාස වෙන්න එපා. ඒවයි මොඩියු හැටියට අතරමං වෙන්නට එපා. ඒවයින් එච්චර වැදගත් වෙන්නේ නැහැ. අඟුලිමාලට නිවන් දකින්න පුළුවන්. ඒව රකින්න හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා කිව්වයි කියලා හැමතැනම ඇත්ත කියන්නත් යන්න එපා. ඇත්ත කිව්වොත් ප්‍රශ්න වැඩි වෙනවා. හරිද? හොරකම් කරන්න එපා කිව්වයි කියලා මේ ලාභ නොලබ ඉන්න බව ව්‍යාපාරිකේ. ලාභ ලබන ප්‍රමිතියක් තියෙන ක්‍රමවේදයක් තියෙන, ඒක ලාභ ලබන්න ඕන. ඈ සුරාපානය කරන්න එපයි කිව්වයි කියලා බෙහෙතක්වත් නොගෙන ඉන්න එපා. අර වගේ අර හීතලට මොනවා හරි ගන්න හොමන වුණාම ඒව දෙයක් නොගෙන ඉන්න එපා. ඈ ඉතින් ඒ නිසා මේ ඒ ආකාරයට ක්‍රියා කරන්නට ඕනේ. කල්පනා කරන්නට ඕනේ. ඉතින් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කිව්වයි කියලා පිරිසුදු නැතුව ගඳ ගහ ජීවත් වෙන්න එපා. උච්චාසයන මහාසයන ගුවයි කියලා පුටුව කවටි නොවි බිම වාඩි වෙලා මිනිස්සු ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඕ යම් යම් එදා කාලේ දෙවිච්ච ඒ තීර්ථකයන්ගේ විනය. දාමත් ඉන්නේ අර නිගණ්ඨනාත පුත්තලා නේද? පුදුම නිගණ්ඨනාත පුත්තලා ඉන්නේ මම දැක්කපහුගේ කාලේ වීඩියෝ එක. සෙල්ෆෝන් එක අතේ තියන් සංග්ලාස් දාලා හෙළුවෙන් යනවා. මේ පිටිපැත්තේ 10 දෙනෙක් ඉන්නෝ ගාඩ් එක. මේ පැත්තට 5යි මේ පැත්තට 5යි. මේ මනුස්සයට සිකියුරිටි එකක් තියෙනවා, සෙල්ෆෝන් තියෙනවා, කම්පියුටර් ලැප්ටොප් තියෙනවා, සංග්ලාස් දානවා, හෙළුවේ යනවා. බලන්න ආගම් වලින් අන්ධ ගලොත්. ඒ නිසා මම කියනවා මේ ලෝකෙ මිනිස්සුන්ගෙට ඇඳුම් අඳන්නෙත් ආගම්, ඇඳුම් ගලවන්නෙත් ආගම්. ආගම නිසා මිනිස්සු කට්ටියක් හෙළුවේ යනවා, තව කට්ටියක් ආගම නිසා මුළු සරුවාංගෙම හගෙන යනවා. බාහිරම් පරිපජ්ජසී නිකම් බාහිර පෙනුම වැඩක් වෙන්නේ නැහැ. අභ්‍යන්තරං ගහනං අභ්‍යන්තරේ ග්‍රහණව තියනවනේ. ඕකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පිට දර්ශනයෙන් සිල්වත් වෙන්නේ නැහැ. අපේ බෞද්ධයොත් අපේ හාමුදුරුවෝ සිල්වත් දුසිල්වත් කියලා මනින්නේ පිට පෙනුමේ. මම හොඳට දැකලා තියෙනවා ඒක. පිට පෙනුමෙන් මනින්නේ. ඒ වගේම ඇඳුමින් පැළඳුමින් තමයි පුජ්‍යලයේගේ මහත්මයා ගතියත් රස්ත්‍යාදුකනත් කියලා මනින්නේ. ඒක හරි වැරදි. අපි කෙනෙක් එක කතා කරලා බලන්න ඕන මේ මිනිස්සයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද නැත්නම් ත්‍රස්තවාදී නඳින්න බලන්න තනිකර මහත්මයෙක් වගේනේ. ත්‍රස්තවාදී නඳින්නේ නේද? කරන වැඩ. ඒ නිසා අපිට එතනින් මනින්න බෑ ලෝකය. ඒකට තමයි සීලබ්බත පරාමාස වෙනවයි කියන්නේ අර එක කෝණයකින් බලන්නට යොමු වීම. එසේ යොමු වෙන්නට එපා. එම ක්‍රියා කරන්නට. ඒ නිසා දැන් ඔබ අපි ගතිපු චින්තනයේ අපි ගන්න දර්ශනය තුළ විමසුම් බුද්ධියෙන් මොන තරම් දේවල් නිවැරදි කරගන්න තියෙනවද කියලා දැන් තේරෙනවා. මේක වැඩේ උනේ මේකනේ කුණු ගොඩ අවුස්සන්න නැතුව ඔහොම තියෙන්න ඇරියා. එතකොට ප්‍රශ්නයක් නැතුව තියෙනවා. නමුත් එහෙම තියන්න නෙමෙයි අපි මේක කරන්න ඕන. මේක හාරා උස්සලා තේරුම් කරලා තියෙන්න ඕන. දැන් තුවාල එකට උනත් බෙහෙත් දාන්න නැතුව තියෙනකොට ඔහි තියෙනවා. බෙහෙත් දානකොට ටිකක් රිදෙනවා. හැබැයි රිදුනට තුවාලේ සනීප වෙනවා. බෙහෙත් නොදා තිබ්බහම හිමින් තුවාලේ ඔහොම තියෙනවා. හැබැයි පසුව ඒක උඩු දුවලා ඒ මිනිස්යාට මරණයටපත් වෙනවා. ඒ නිසා ඔබේ මනසත් සංසුන්ව පැත්තකට දාලා තියෙනකොට සෞම්‍යව තියේ. හැබැයි හාරලා හුස්සලා මේව තේරුම් ගන්න යනකොට යංගිසි අපහසුතාවයකටපත් වෙයි. නමුත් ඔබ ඒ තුලින් ශාල දාර්ශනික නුවණකට ඔබ පාත්‍ර වෙනවා. ඒ නිසා මේ தත්ත්වය ඔබ උදා කර ගැනීමට වෙහෙස මහන්සි වෙන්න ඕන. උද්‍යෝගමත්ව මේ ධර්ම පරේෂණයේ සහ ශ්‍රවණයේ සාකච්ඡාවේ නියැලෙන්නටම ඕන. ජීවිතය ධහමට අනුබද්ධ කරගන්න ඕන. ධහම යනු පිළිකුල නොවන බව අපි අවධාරණයෙන් නැවත නැවත මතක් කරගන්නට ඕන. ධර්මයේ ජීවිතය කරගන්න ඕන. හැබැයි ධර්මයේ anu ඇටකටු නොවේයි, පිළිකුල නොවේයි, දුක දුක්බර හැඟීම නොවන බව අපි නැවත නැවත කියන්නට ඕන. මේ ලෝකේ තියෙන සංකල්ප, ක්‍රිස්තියානි සංකල්ප, මුස්ලිම් සංකල්ප, හින්දු සංකල්ප, බෞද්ධ සංකල්ප, මේ බෞද්ධ සංකල්ප නෙමේ. සංකල්ප තියෙන්නේ මනසේ. මේ තථාගත දර්ශනය, තථාගත දර්ශනය කියලා කියන්නේ තත්තාකාරය දැකීම. තත්තාකාරය යන ඇති සැටේ මේකට කවුරුත් ගෑවෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝවත් දෙවියෙක්වත් ගෑවෙන්නේ නැහැ. නොවනින් සත්‍ය අවබෝධ කර ගැනීම, ඇත්තට ඇත්ත தත්ත්වෙ මොලේට පහදා දීම, ගින්දර රසනේ කියලා අපි හඳුන්වලා දෙනවා. එතකොට අකමැත්තෙන් නෙමෙයි අපි ගින්දර ඈත් කරලා තියන්නේ, සිය කැමැත්තෙන්. ඒ වගේ අපේ මමත්වය කියන සිද්ධාන්තය තුලත් තියෙන අවිද්‍යාව හරියටම පසක් වුණ දවසට අපි මමත්වය ඈත් කරන්නේ අකමැත්තෙන් නෙමෙයි, කැමැත්තෙන්. අනේ මෙහෙම මම රැවටිලා හිටියේ. හැම මොහොතකම මේ මනසේ ගමන කූඩැල්ලගේ ගමන වගේ ගමනක් තියෙන්නේ. හැමතිස්සෙම තියෙන්නේ කූඩැල්ලගේ ගමන වගේ ගමන. එක දෘෂ්ටියක් අතහරින්නේ තව දෘෂ්ටියක ඇලිලා. කූඩැල්ල පිටුපසින් අතහරින්නේ ඉදිරියෙන් අල්ලගෙන. ඊට පස්සේ පිටුපස ලං කරගන්නවා. ඊපස් පිටුපසින් අල්ලගෙන ඒන් ශක්තිය දීලා ආයෙ ඉදිරි කොටස උසවලා ඉදිරියෙන් අල්ල ගන්නවා. ඒකෝර හැම මොහොතකම කූඩැල්ල කියන්නේ එල්ලිලා ඉන්න සතෙක්. ඔබත් එසේමයි. ඔබලාටත් කූඩැල්ලෝ කියා අමතරණය කිරීමේ වරදක් නැත. ඔබත් නිතරම යම් දෘෂ්ටියක හැමතිස්සෙම එළබගෙන ඉන්නවා. ඒ නිසා මේ ලෝකේ ආගම් වලින් කරන්නේ දෘෂ්ටිවල දෘෂ්ටි මාරු කරනවා. ඔය දෙයිය නෙමෙයි මේ දෙයිය අදහන්න. ඔය සංකල්ප නෙමෙයි මේ සංකල්පය අදහන්න. දෘෂ්ටි මාරු කරනවා. දෘෂ්ටිගතව දෘෂ්ටිගත කරනවා, දෘෂ්ටි මාරු කරනවා. ඒ නිසා ආගම ඇතහැරලා මේ ආගමට ගියා, මේ ආගම ඇතහැරලා අනිත් ආගමට ගියා කියන එකෙන් වෙන්නේ දෘෂ්ටි නැති කිරීමක් නෙමෙයි, දෘෂ්ටි මාරු කිරීමක්. එතකොට මේ සබ්බේ සංඛාර අනිච්චා කියලා දැකින තැන තියෙන්නේ දෘෂ්ටිගත වීමක් නෙමෙයි, දෘෂ්ටි විසුද්ධිය. දෘෂ්ටි නැති තැනක් එයා බුදුහාමුදුරුව අරගෙනත් නැහැ දෘෂ්ටියක් වශයෙන්, වෙන දෙයියෙක් අරගෙනත් නැහැ දෘෂ්ටි වශයෙන්. කෙටියෙන්ම කියනවා නම් ආගමක් නැහැ, ජාතියක් නැහැ, රටක් නැහැ, වර්ගයක් නැහැ. ඉතින් Tamanda ජාතියක් ආගමක් රටක් වර්ගයක් නැහැයි කියලා තියෙන රට තියෙන ජාතිය විනාශ වෙන්න ඉඩ හරින්නේ නැහැ. ඒ කියන්නේ විනාශකාරීන්ට විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. යහපත් ජීවත් වෙන මිනිස්සුන්ට යහපත් ජීවත් වෙන්න පුළුවන්. විනාශකාරීන්ට විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් මගේ ජීවිතය තුළ සත්‍යයේ කුජලයේ ආත්මයක් නැහැ කියලා ඕන හැටිය මදුරුවන්ට කන්න දෙනවද? ශරීරේ එහෙම කන්න දෙන්න බෑ. මේකේ සතේ පුජ්‍යලෙක් ආත්මයක් නැහැ කියලා නොකනොබී මැරිනවද? එහෙම මැරෙන්නේ නෑ. මේකේ සතේ පුජ්‍යලෙක් ආත්මයක් නැහැ කියලා මේ තියෙන ඇස් කන්න ආසාදී දිව ශරීර ටික ඔක්කොම දන් දෙනවද? නෑ. දැනට හැබැයි කියලා දීපු බුද්ධ ආගම නම් එහෙමයි. නෑ. දැනට කියලා දීලා තියෙන බුද්ධ ආගම නම් එහෙමයි. ඔක්කොම දැන් දෙන්නේ කියලා තමයි තියෙන්නේ. වැඩක් නැහැ මේක කුණු වෙනෝ ඔන්නේ දීලා දහන්න කියලා අපේ මිනිස්සු ලේත් දෙනෝ, ඇටක් දෙනෝ, මසුත් දෙනෝ, ඇහත් දෙනෝ, ඔක්කොම දෙනෝ. ඒ ඔක්කොම ටික එකතු කරලා පකිස්තානයට පටවනවා. හැබැයි මේ මිනිස්සු එක එක අදලා දන් දෙන්නෙත් නැහැ, ඇස් දන් දෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. ඒ මිනිස්සු ඒ ඇහත් දාගෙන එහෙ දින බුදු පිළිම ටික කඩනවා. ඒක පින් සිද්ධ වෙයිද? පව් සිද්ධ වෙනවා නිසා පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ආකාරයෙම වත්යක් නැති කිරීම ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රයෝගී වුණොත් Tamanට වඩා ගුණයෙන් වැඩි, එහෙම නැත්නම් Tamanට වඩා නුවණින් වැඩි, එහෙම නැත්නම් රටට දයයට හිතකාමී පුජ්‍යලයෙක්, එහෙමත් නැත්නම් Tamanගේ අම්ම කෙනෙක්, සහෝදරයෙක්, යාළුවෙකුට දෙන එක සාධාරණයි. මොකද එයා බේර ගන්න. එහෙම නැතුව ඉබාගාති දෙන එකේ තේරුම නැහැ. දානේ කියන්නේ එහෙමයි. දවසක් මහත්තයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා, මේ ලොකු බඩකන්ද ලොකු මහත්තයෙක් ධන ගහලා වැන්දා. මම බැලුවා මොකද මේ මිනිස්සයා කවදාවත් නැතුව මෙච්චර අමාරුයි වැන්දි කියලා. ආමනි වඳින්නේ නැහැ නේද? දැන් එහෙම වඳින්න අවශ්‍යයි කියන එකත් මං කියන්නේ නැහැ. පාරතොටේදී හම් වුණාම ධන ගහන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ ගෞරවයට. හිතේ ගෞරවය තිබ්බහම ඇති. ඒකට හිස නැමුවත් ඒත් ඇති. හිස නමන්න පුළුවන් කමක් තියෙනවා නේද? ඒක ගුණේ අඳුනගත්තාම ඒක ඉබේ වෙන්න ඕන දෙයක් මිසක් ඌමනාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් මගෙන් අහනවා ඇවිල්ලා, හම්දුනේ වකුගඩුවක් එහෙම ගන්න නැද්ද? මොකෙලා වකුගඩුවක් එහෙම ගන්න නැද්ද කියලා. මං ගෝ ඇයි මහත්තයා හොයන්නේ? නැ මේ අපේ නෝනට එකක් නරක් වෙලා දාන්න වෙලා තියෙන එකක් මේ එකක් හොයන. මං කෝ ඉතින් ඔච්චර ආදරණීය නෝනනේ. ඇයි ඔයාගේ ලේ ගැලපෙන්නේ නැද්ද? ඔයාගේ එක දෙන්නකෝ කියලා. එතකොට කියනවා, එතකොට ඉතින් වැඩ කරගන්න බැරුව යනවනේ. තමන්ගේ වැඩ ටික කරගන්න බැරුව යනවලු. ඉතින් ওই පුහුදුන් සත්වයෝ ඔහොම gadu දාලා හරි ඉතුරු කරගත්තයි කියලා කරන වැඩක් අවුරුද්දයක් තියෙනවද? ඒ දෙයක් නෑ. කනවා බොනවා, වයසට යනවා, ඒත් මැරිලා යනවා විතරයි. අලුතෙන් දෙයක් යහපතක් සමාජයෙන් ලෝකෙට සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ලෝවක් වටින හාමුදුරු කෙනෙක්, ලෝකෙටම මහා සේවයක් කරන්න ඉන්න හාමුදුරු කෙනෙක්, මේ නිවන් දකින්න වෙරදරන හාමුදුරු කෙනෙක්, ඕක දීලා අර නිකම්ම නිකම් කාමභෝගී මිනිහේ ජීවත් කොළවල වැඩක් තියෙනවද? එහෙමනම් උන්වහන්සේ දෙන්න ඕනේ ඊට වඩා ගුණයෙන් වැඩි කෙනෙකුට, ප්‍රයෝජනවත් කෙනෙකුට, ගුරුවරයෙකුට, තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙකුට. ඉතින් ඒ නිසා මෝඩ කරුණාව ශ්‍රී ලංකා බෞද්ධයා විනාශ කරවන සුළුයි. මෝඩ කරුණාව. ඒ නිසා ඔබ නම් ওই මෝඩ කරුණාව තියාගන්න එපා. ලෞතර බුදුරජාණන් වහන්සේලා සුදුසු දේවල් කළේ, කළ යුතු දේවල් කළේ, කළ යුතු මෙහෙවර කළා මිසක් එයින් එහා දෙයක් කළේ නැහැ. විය යුතු දේයි සිද්ධ කළේ. නිසා එතෙන්ට තමන්ගේ නුවණ හදා වඩා ගන්න ඕන, දියුණු කර ගන්න ඕන. ඒ ඇරෙන්න දෙයක් නැහැ. මුලින්ම ඉවත් කළ යුතු කරුණු තුන ධනයවත්, අනිකුත් සම්බද මිත්‍ර සම්බදතාවත්වත්, දරුවවත් කිසි කෙනෙක් නෙමේ. ඔබ මුලින්ම දුරු කළ යුතු සංයෝජන තුන තමයි. ඔබ පුරුදු කළ යුතුයේ සීලයවත් නෙමේ, දානයවත් නෙමේ, මොකක්වත් නෙමේ. ඔවා ඉස්සල්ලාම ජීවිතය ඇති කරගන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කරන්න. අපිට කියලා තියෙන ඉස්සල්ලාම දන් දෙන්න කියලා නෙනේ. ඊට පස්සේ සීල් රකින්නලු. ඊට පස්සේ භාවනා කරන්නලු. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන විදර්ශනා භාවනාවක්. ඉතින් ඔය මේ සුනේද සෝපාකට ආවපු ගමන් කිව්වද ඉස්සල්ලාම දන් දෙන්න කියලා? උට දන් දෙන්න දෙයක් තිබ්බේ නෑනේ. එයාට දන් දෙන්න දෙයක් තිබ්බේ නෑ. ඊට පස්සේ සිල් රකින්න කිව්වෙත් නෑ, මොකුත් නෑ. අඟුලිමාල ආව ගමන් කඩුව බිම දාලා මේ ඔයා ඉස්සෙල්ලා දන් දෙන්න පුරුදු වෙන්න. ඊට පස්සේ සිල් සමාදන් වෙන්න, ඔන්න මං සිල් සමාදන් කරනවා. එහෙම කිසිවක් දැකලා නෑ. දැන් දහරු චීවර ආවා, ඔයා ඉස්සෙල්ලා සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් කරලා නෑ, මොකුත් නෑ. දිත්තේ දිත්තමත් සම්භවිස්සති, සුතේ සුතමත්. ඔය විදියට කියනකොටම නිවන් දකිනවා. සීලය කියන දෙයක් ඔය සමාදන් කළවල ලකින්න ඕනේ නැහැ. දර්ශන සම්පත්තියක් තියෙන කෙනෙකුට මේක හොඳයි මේක නරකයි කියලා තේරෙනවා. අනුන්ට අහිත පිණිස, තමන්ට අහිත පිණිස පවතින දේවල් කරන්නේ නැහැ. අනුන්ට හිත පිණිස, තමන්ට හිත පිණිස පවතින දේවල් කරනවා. ඒක දර්ශනස. ඒක සීලයකද, දෙහිකද, තුනකද, හතරකද, පහකද කියලා නැහැ. බෞද්ධයෙක් නම් පන්සිල් රකින්න ඕන කියන එක ඒක මිත්‍යාවක්. පන්සිල් නෙමේ, බෞද්ධයෙක් හැටියට හැමදිස්සෙම තමන්ට අනුන්ට අහිත පිණිස පවතින දේවල් කරන්න එපා. හිත පිණිස පවතින දේවල් කරන්න. එයින් අදහස් වෙන්නේ අනුන් දරන දෘෂ්ටිය ඔවුන්ට දරා ගන්න අයිතියක් තියෙනවා කියන එකෙන්. ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන් නිවැරදි දෘෂ්ටීන් වලට පත් කරවන්න ඕන. දැන් අද ලෝකෙ කියන්නේ ඒකනේ, බොන මිනිහන බොන්න අයිතියකුත් තියෙනවා, බොන්න නැති මනුස්සරු එහෙම අයිතියකුත් තියෙනවා. එහෙම බෑනේ. දැන් පාරක යනකොට දකුණු පැත්තෙන් නම් වම් පැත්තෙන් නම් යන්න තියෙන, අපි හැමෝම වම් පැත්තේ යන්න ඕන. එක්කෙනෙකුට උමනා වුණා කියලා දකුණු පැත්තේ යන්න බෑ. ඉතින් රටේ මේ ජනාධිපති ඕක තේරුම් ගන්න ඕනේ. දැන් කට්ටියක් වමෙන් යනවා, කට්ටියක් දකුණෙන් යනවා, එක එක ඒවා ඇවිල්ලා එකට හැප්පෙනවා. ඊට පස්සේ කියනවා මේ ඔන්න කලකෝලහල ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා කියලා කියනවා. කන ආහාරයට බව ආගම ඇතුළත් කරනවා. ඊට පස්සේ පාරත් ආගම දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය මොනෝද කරන්න හදන්නේ? ආක්‍රමණය. ත්‍රස්තවාදී ආක්‍රමණය කරන්න හදන්නේ. ඒව ආගමික ස්වරූපයෙන් සුදු අත ඇඳගෙන ආවහම හරි ලේසි. මොකද ඒව ආගමික අයිතීන් කියලා ලබා ගන්න පුළුවන්. ඔය යන්නේ ත්‍රස්තවාදය. ඒ නිසා මේ රටේ බෞද්ධයෝ නිවැරදි විදියට බුදුදහම ඇති කරගෙන තමනුත් සම්මාදිට්ඨියටපත් වෙලා අනිත් අයත් සම්මාදිට්ඨියටපත් කරනව ඇරෙන්න මේ ලෝකයේ සිද්ධ වෙන ඕනම දෙයකට ඉඩ දෙන්න ඉඩ හසර තබන්නට පුළුවන් කමක් නැහැ. හරි වැරදි තෝරගන්න බුද්ධිය තුල ඉන්න ඕන. එහෙම නැතුව මෝඩ කරුණාවත් තුල සංකල්පයත් තුල ඉන්නට එපා. මමංකාරය කියලා කියන්නේ ඒක මට විතරක් නෙමේ වැරදි, සියලු සත්වයන්ටම වැරදි. එතකොට බුදුදහම කියන එක තියෙන්නේ බෞද්ධයන්ට විතරයිද? නෑ, සියලු සත්වයන්ට. එහෙනම් ඒක අපි සියලු සත්වයන්ට කියලා දෙන්න ඕන. සියලු සත්වය සත්වයේ තුල පිටින් යනවා. එතකොට අපි ඇයි හිතාගෙන ඉන්නේ මේ රාජනායක විශේෂයෙන්ම මේ බුද්ධ ආගම තියෙන බෞද්ධයන්ට, කතෝලික ආගම තියෙන කතෝලිකයන්ට, මුස්ලිම් ආගම තියෙන මුස්ලිම් අයට කියලා? එහෙම කන්නේ. මේ ලෝකේ සත්‍යය තියෙන්නේ හැමෝටම. සාධාරණ හා යුක්ති සහගත නීතියින් තියෙන්නේ හැමෝටම බලපානවා. දැන් මං හාමුදුරු කෙනෙක් උනායි කියලා මට මේ දකුණු පැත්තෙන් ධාවනය කරන්න බෑනේ ලංකාවේ. පිටරටවල නම් පුළුවන්. දකුණේ ඒගොල්ලෝ වමෙන් යන්නේ. මේ දකුණෙන් ධාවනය කරන්නේ අපිට බෑනේ කරන්න. අපි වමෙන් යන්න ඕන. එතකොට ඒක නීතිය. ඒ වගේ මේ ලෝකයේ නීතියයි සත්‍යයයි සාධාරණ වූ තැනින් පිබිදෙන්න ඕන. යුක්ති සහගත වූ තැනින් පිබිදෙන්න ඕන. එතන ගැටීම් ප්‍රශ්න නැහැ. දැන් අපි එක පිරිසකට කියන ඉවසන්න, අනිත් අයට කියන කෑලි ගලව ගන්න, ආක්‍රමණය කරන්න, ඔක්කොම පසුබිම් හදා ගන්න. අපිට කියන ඕගොල්ලෝ ඉවසන්න. දැන් භාවනා කරනවා කියුවහමත් ඒකයි. දැන් ගෙදර හිතන්නේ දරුවෝ ටික ඔක්කොම අම්මා ඉවසන්න ඕන. ඇයි ඔයා භාවනා කරනෝනේ? ඔයා දරා ගන්න ඕන. ඔයා ඔක්කොම ඉවසන්න ඕන ගෙදර භාවනා. භාවනා යන කෙනා. හාමුදුරුවරු වුණාමත් එහෙමයි. අන්න හාමුදුරුව පොඩ්ඩක් අතක් ඉස්සුත් අන්න අසංවරයි. දැන් බලන්න හාමුදුරුව කෙනෙක් අතක් උස්සපු එකක් ලෝකෙ කොච්චර ප්‍රචාරය කරනවද? මෙන්න අසංවර හාමුදුරු නම. අනිත් මිනිස්සු විනීවරණවා ආයුධ අරගෙන කරනවා, මහා ත්‍රස්ත වැඩ කරනවා. ඒව ඉච්චර අසංවර දේවල් නෙවෙයි. අපේ හාමුදුරු කෙනෙක් අතක් උස්සගත්තාම තමයි පොඩ්ඩ දුවන එකක් තමයි දාන්නේ. මෙන්න අසංවර කියලා. එතකොට තේරෙනවනේ අපි සායන හද මොන තරම් ඉහළ මට්ටමකද ඉන්නේ කියලා. බෞද්ධ ඉහළ මට්ටමකද ඉන්නේ කියලා. අපි බෝඩ්ලෑල්ලක් අල්ලගෙන හිටියොත් උන් ආගම්වාදී. අරගොල්ලෝ තුවක්කු අරගෙන ඉන්න ආගම්වාදී නෙමෙයි. බුදු පිළිම කඩලා බිමට දාන ආගම්වාදී නෙමෙයි. බෞද්ධ සිද්ධාස්ථාන ආක්‍රමණය කරන ආගම්වාදී නෙමෙයි. ඒගොල්ලෝ අහිංසකයි. අසරණයි. පව්. ඒගොල්ලන්ගේ ආගමික න්‍යාය අයිතිය. එතකොට ඒ ක්‍රමේ හරිද? නේ? වැරදි නිසා ලෝකේ සත්‍යයක් නම් හැමෝටම ඒක සත්‍යයක් සහ යුක්තියක් තියෙනවා එතන. ඒ නිසා ඕන ආගමකට ඕන ආගමක නිදහසක් ලබා දීම මෝඩ ජනයාගේ මතවාදය. එහෙම මෝඩ ජනතාවක් බිහිවීම කනස්සල්ලට හේතුවක්. හරි වැරද්ද තෝරගෙන මනසට අහුම්කන් දීලා ක්‍රියා කරන්නට ඕන. එහෙම නැතුව ආගම් නාමයෙන් ත්‍රස්තවාදී මතවාදවලට ඔබේ වටපිටාවේ කිසි කෙනෙකුට ඉඩ දෙන්නට පුළුවන් කමක් නැහැ. ආගමත් තුළ තිබිය යුතු ප්‍රධාන සිද්ධාන්ත ඔබ නිතර බලන්න. ආගමත් තුළ තියෙන්න ඕන සහජීවනය, අවිහිංසාව, සත්ව කරුණාව තියෙන්න ඕන. විශේෂයෙන් තියෙන්න ඕන මේ දේවල් නැත්තම් ඒක ආගමක් නෙමෙයි. සහජීවනයේ දීලා නැත්නම් සත්ත කරුණාව දීලා නැත්නම් එතන ආගම නැහැ. විශේෂයෙන් අපි ඊටත් එහා ගියපු මිනිස් ඝාතන තියෙනවා නම් ඒක ආගම දහස් වාරයක් නොවේමයි. අපි හිතමුකෝ ආහාරය නිසා මිනිස්සු සතෙක් මරාගෙන කන මට්ටමට එනවා කියලා. එතනින් එහාට ගියපු මිනිස් ඝාතන කියන්නේ මස් වලට කන්නේ නැහැ. මිනිස් ඝාතන කියන්නේ බෑ. තියෙනවා නම් ඒක ඒක ඊටාම යක්ෂයන්ගේ දහමක්. ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ සත්‍ය අපි තේරුම් කරගන්නට ඕන. දැන් අපි අපේ ළඟත් ඔය ඔක්කොම න්‍යායන් තියෙනවා. වෙන ආගමක තියෙනවායි කිව්වට මිනිස්සුන්ගේ ජීවිතය තුළ තියෙනවා. මොකද මම රිද්දුවොත් මම කරන්න ඕන අනිත් කෙනාත් රිද්දන එක. ඒකම කරන්න ඕනේ කියන එක තියෙනවා. ඒතකොට පොත් හැදෙන්නෙත් මිනිසෙක්ගේ තුලින් ඇති වෙන චින්තනය මතින්නේ. ඒතකොට අපි ළඟත් තියෙනවා. අපිට රිද්දුවනම් අපිත් රිද්දන්න. හැබැයි අපේ රිද්දින්න වෙනස් වෙන්න ඕන. අපිට එයාට කියලා දෙන්න ඕන රිදවීමේ තියෙන ආදීන වේ මොකද්ද කියලා. එහෙම නැතුව එයාත් රිද්දන එක නෙමෙයි. ඒක යම් ආකාරයක උපාය උපක්‍රමශීලී මාර්ගයකින් ඒක ඔහුට දනවන්නට ඕන. සමහර අයට කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන් අය ඉන්නෝ මේ ලෝකේ. සමහර අයට කරුණු පැහැදිලි කරලා දෙන්න බැරි අය ඉන්නෝ. පදපරමියෝ කියන කට්ටියට බෑ. පදපරමියෝ කියන්නේ කියන වචනය සත්‍යයක් හැටියට උපාදානය කරනවා. පදයක් වචනයක් තියෙනවා. දැන් එතකොට මේ ලෝකේ ආගම් කරපින්න ගත්ත ඔක්කොම දෙනා අයිති වෙන්නේ කොතෙන්ටද? පදපරමියෝ. තමන්ගේ પરම්පරාවෙන් ආපු තමන්ගේ පොතේ තිබුණු ආගම් පොතේ තිබුණු වචන ටික සත්‍යයක් කියලා කරපින්න ගත්තා. බුද්ධාගමත් ආගමක් හැටියට ගත්ත අයටත් එක මේ කියන්නේ. ඒගොල්ලොත් පදපරමියෝ. ඒ බුද්ධාගමේ කියලා තියෙනවනේ ඒකම තමයි. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මොකක් හරි වෙන දෙයක් හරි ලියලා තිබ්බනම් ඒත් ඒක කරපින්න ගන්නවනේ. විචක්ෂණශීලීව ගත්තේ ගන්නේ නැත්තම් නේද? බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මේ මිනිස් ඝාතන කරන්න කවුරු හරි ලියලා තිබ්බොත් අනාගතේට පදපරමියෝ මොකද කරන්නේ? ඒකත් ගන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා. ඉතින් ඒ නිසා අනිත් ආගම් වලට වෙලා තියෙන්නේ මොකද්ද? කවුරු හරි කෙනෙක් ආව, එයාගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවදි කරගන්නට අවශ්‍ය වුණා. ඒකට තමන්ගේ ත්‍රස්ත අදහස් ටික ඔක්කොම ඇතුළත් කළා දෙයියෝ කිව්වා කියලා. මොකෙක්වත් කියන්නේ නැහැ. අර ලෝකේ රවට්ට ගන්න හොඳ ක්‍රමවේදයක්. දැන් ওই සාත්‍තරකාරයෝ ඉන්නේ. මිනිස්සු අල්ලගන්නේ කොහොමද? කපු හැම දෙයියෝ කිව්වා කියලා. නෑ අපි දන්න සාත්‍තර කරන මිනිස්සු ඉන්නව ගොඩක්. ආමුදුරට මේ වෙන්නේ. අයියෙන් ඔළුව වදලා කෑ ගහලා මේ කියන මේකට මේම හරියන්නේ නැහැ, හරේ ගිහිල්ලා මෙච්චර පොල් ගහන්න ඕන මේ එකක් කියලා කියනවා. දැන් මං අහුව ඇත්තනෝ දෙයියෝ ඒ වෙලාවේ ආවද? නෑ බං දෙයියෙක් ආවේ නෑ. මගේ වාහනේට හයර් එකක් නැතුව තිබ්බේ. ඒකයි ගිහිල්ලා හරේ ගිහිල්ලා පොල් ගහන්න කියලා කිව්වේ. එතකොට මගේ වාහනේ මෙ යන්නේ ලීස් එක ගෙවා ගන්න පුළුවා. සාත්‍තර කියන තැන් එහෙම. ඒ සාත්‍තර කියන මාත්‍රෙට ගිහින් ගිව්වහම ඉන්න කොල්ලෝ සර් මේ ගොඩක් කාලෙකින් මේ හයර් එකක්වත් නැහැ වාහනේට. කොහොමද මං කොල්ලෝ මං හයර් එකක් දෙන්න කියලා ඉවරලා අඬ ගන්නවා. අපි සෙට් කියනවා කතරගම ගිහලා පුල් ගහපි කියලා. අන්න අර වාහනෙන් යන්න මේ මහත්තයා ඔක්කොම පිළිවෙත් දන්නවා. මේ වාදී යන්න. ඒ නිසා ලෝකේ මහ පුදුමයි. ඒ නිසා දැන් මේ ඔබට කියන්නේ ඔබ ශ්‍රාවකයෙකු නොවී ඔබ දාර්ශනිකයෙකු වන්න. ඔබට ඒක බරපතල අභියෝගයක්. ඔබ ශ්‍රාවකයෙකු නොවී එයින් එහාට ගිහිල්ලා දාර්ශනිකයෙකු වන්න. බුදුරජාණන් වහන්සේට ඒ தත්වය තමයි අවශ්‍ය කළේ. ඒ දාර්ශනිකයෙකු වීම සඳහා ශ්‍රාවකයෙකු වීලා ඉන්න. නමුත් ජීවිත කාලෙම ඔබ ශ්‍රාවකයෙක් විය යුතු නැහැ. ඔබ දාර්ශනිකයෙකු විය යුතුයි. ඒ කියන්නේ ඔබ තුලින්ම ඔබ අත්සඳින ජීවයක් දැක්මක්. ඔබ අනිත් අයම කියපු දේවල් මතවලින්ම තෙරපිලා ඒවයින්ම පිළිපැද බඳ ජීවත් විය යුතු නෑ. ඔබ ඔබගේම දර්ශනයක් ඔබ තුල පුබුදවා ගත යුතුමයි. මොකන්ද ඒ දර්ශනය? ඒ දර්ශනය ඔබ දිවාරයේ සහනයටපත් කරවන දර්ශනයක් විය යුතුමයි. සනසන දර්ශනයක් විය යුතුමයි. ඒ දර්ශනය තුල මොනම දෘෂ්ටියක්වත් මොනම සංකල්පයක්වත් මොනම වචනයක්වත් මොනම ආගමක්වත් මොනම විශ්වාසයක්වත් නොතිබිය යුතුයි. ඇයි එහෙම කියන්නේ? එවිට තමයි අපිට මේ මොලේ නිදහස්ව තියාගන්න පුළුවන්. මොනවා හරි දර්ශනයක් තියෙනකොට, සංකල්පයක් තියෙනකොට, ආගමක් තියෙනකොට, වර්ගයක් තියෙනකොට මේ ඔළුව හැමතිස්සෙම කිපෙනවා. ඒ කිසි දෙයක් තියාගන්න එපා. ඒක අපිත් ඒක තේරුම් අරගෙන ලෝකෙ අනිත් අයට කියලා දෙන්න ඕන. නැත්නම් ඒගොල්ලෝ අපි එක පිරිසක් ලනුව අතහරිනකොට අරගොල්ලෝ ඔක්කොම ලනුව ඇදලා ගන්නවා. ඒක නෙමෙයි කරන්න ඕන. මේ ධර්මයේ තේරුම් ගත්ත කට්ටිය වෙනසින්න කියන එක නෙමෙයි කියන්නේ. අනිත් අයට මේක කියලා දෙන්නවා. එතකොට සාමූහිකව සියලු දෙනාම මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕන. දැන් ඔබට තේරෙනවද මේ කතාවස්සේ ලෝභ දේශ මොහ නැහැ. මේ තියෙන්නේ සාධාරණිකත්වය සහ සත්‍යය. මේක ඇතුලේ ප්‍රාණඝාතය නැහැ. මේක ඇතුලේ හිංසාව නැහැ. මේක ඇතුලේ අසත්‍යය නැහැ. මේක ඇතුලේ ලෝභ දේශ මොහ මේ වචනස්සේ නැහැ. හොයලා බලන්න. මේ සාධාරණත්වය සහ යුක්තිෂ්ඨ වෙන්න ඕන කියන එක. හැබැයි පුජ්‍යල අදහස් ඉෂ්ඨ වීමට ඉඩ නැහැ සත්‍ය හමුවේදී. සත්‍ය හමුවේදී ඉෂ්ට විය යුත්තේ පුජ්‍යල අදහසක් නොවේ, සත්‍යයයි. ඒ සත්‍ය මාගේද වෙනාන් කෙනෙක්ද නෙමේ, හැමෝටම පොදුවේ හදවතට දැන සාධාරණත්වය යුක්තිය. එතන තමයි නිවන තියෙන්නේ. එහෙනම් ඔබ මෙතෙක් කාලයක් දැනෙන සීමාවට එහා ගියපු නොදැනෙන සීමාව, අපිට ස්පර්ශ නො වූ සීමාව, නොසිතූ පැත්ත ඔබට සිතන්නට සිදු වෙනවා. මේ නිවන තේරුම් නැති කුමාරයෙක් බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා. ඒ කුමාරයා මෙන්න මෙහෙම කතාවක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට දේශනා කළා. මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේගේ බණ මම දැන් මාස කීපයක් ඇවිල්ලා බණහනවා. ඒ කාලෙත් මේ මාස ක්‍රමයේ තිබ්බ, චන්ද්‍ර මාස වලින් තිබ්බනේ. ඉතින් මාස ගණනාවක් දැන් මාස 3-4ක් මම ඇවිල්ලා ඇහුවා. ඒත් ස්වාමීනි දිග වැඩේ, මට දේශනාව දිග වැඩේ. දිග වැඩේ නිසා මට සම්පින්ඩණය කරන්න බෑ. සම්පින්ඩණය කරගන්න බැරි නිසා අර්ථ වටහා ගන්න බෑ. ඔබට උනත් මේ දේශනාව සම්පින්ඩණය කරගන්න බැරි වුණොත් අර්ථය වටහා ගන්න හම්බෙන්නේ නෑ. මොකද්ද ඔය එකක් කිව්ව මට නම් මේ ලෝකේ දෙයක් තේරුන්නේ නැහැ කියලා ඔන්න ඔය දබල ගහන එක තමයි තියෙන්නේ. අතහැරලා දානවා. සම්පින්ඩණය කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. එතකොට කියනවා මට මේව දිග වැඩි, මේව සම්පින්ඩණය කරගන්න බෑ. මට ස්වාමීනි මේ වැඩි ලොකු වණ කියන්නේ නැතුව මේ කෙටියෙන් කියන්න බැරිද ඔය නිවන කියලා දෙයි කොහෙද තියෙන්නේ කියලා? නිවන කියන එක කොහෙද තියෙන්නේ කියලා මට කෙටියෙන් කියන්න. දැන් ඔබත් ආසවේ මේ වැඩේටනේ. සයින්නස මේ ලොකු වලට අරන් ගොඩාක් කිව්වා, මොනවද කිව්වද කියලා මට නම් තේරුන්නේ නැහැ කියලා කියයි. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි එදා හිටපු ඒ කුමාරයටත් හිතුණා, සයින්නස මේ මොකුත් දිග වචන කියනද, මට කියන්නේ කෙටියෙන් කොහෙද තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හරි කෙටියෙන් කිව්වා. මොන ඔබටත් පුළුවන් නම් ඒක මතක තියාගන්න, හොයාගන්න. කොහොමද කියන්නේ? යම් තැනක සතර මහා භූතය නොපිහිටයිද කුමාරයන්න එතන නිවන තියෙනවා. මොන කෙටියෙන් කිව්වා? හොයාගන්නකෝ. යම් තැනක සතර මහා ධාතු නොපිහිටයිද එතන නිවන තියෙනවා. සතර මහා ධාතු මොනවද කියලා උගන්වන්න ඕනේ නෑනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා තමයි මේ ලෝකෙ මේ ඇහැට පේන්න, කනට දැනෙන්න, නාහයට දැනෙන්න, දිවට දැනෙන්න, ශරීරයට දැනෙන්න, මහ පොළොවේ ජලයේ මේ ඔක්කුගේම තියෙන්නේ සතර මහා ධාතු. ඒවයින් එකක් හරි, දෙකක් හරි, තුනක් හරි, හතරම හරි හැම දෙයකම තියෙනවා. නැති තැන දෙයක් නැහැ. එහෙමනම් ඔබ පුළුල්ව සිතන්න, සතර මහා ධාතුන් යම් තැනක නැද්ද? නිර්වාණය එතන ඇත. ඉතින් මේ කුමාරයා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා හුද්දටම මේක හෙව්වා. හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා, ප්‍රකාශ කළා, ස්වාමීනි මම හොයාගත්තා. ඒ වෙනකොට අනාගාමී සකුදාගාමී ඵලයට කුමාරයාපත් වෙලා හිටියා. අනාගාමී මාර්ගයට ඇවිල්ලා ඔන්න කෙටියෙන් කියන්න ඕන වචනෙකුත් කිව්වා. මේක ගම්බීරෝ අයන්දම්මෝ ටිකක් මේක ඔබේ ඔළුවට ගැඹුරුයි. ගහක උඩින් ගෙඩියක් තියෙනකොට අපි කියන්නේ ගෙඩිය උඩ වැඩි කියලා. ඇයි ඔබ එක දවසක් හරි නොකෙව්වේ මගේ අත දිග මදි කියලා? ඈ ගෙඩිය උඩින් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ, ඔබේ අත දිග මදි එකත් ප්‍රශ්නයක්. ඈ එනිසා ඔබේ අත ටිකක් දික් කරගන්න, හොයිට වඩා ටිකක් ඉනිමගත් තියලා එමත් නැත්තම් කෙක්කකින් ඕක කඩා ගන්න සිද්ධ වෙනවා. ඇත්ත ඔබේ ඉන්ද්‍රියන් වලට වඩා ඉහළින් මේක තියෙන්නේ. හැබැයි ඔබ ඒක ලබා ගත යුතු, අවබෝධ කරගත යුතු කාර්යයක්, අවබෝධ කරගත හැකි කාර්යයක්. පඬිත වේදනියෝ විශිෂ්ටයන් විසින් පමනක්ම කරගන්නා වූ කාර්යයක්. ඔබත් ඒ විශිෂ්ටයන් අතර එක් අයෙකු වන්න. ඔබ හැමතෙම ශ්‍රී සද්ධර්ම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.